සංසාර සාරෝග විනීතනිසං සන්නේත සාතම් සුචිසාරදීසං සන්ධේරකං ස්වන්න තනෝපලාසං සංලාපදේසින් පනමේ බිසාසං සංසාබිගංකේවල මෝහනාසං සන්නාහ කන්මාර රනේ විසේසං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නා සිත පාපනාසං සන්නාපදන්සින් හත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංඝං පනමේ රසාසං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි අද ලොස්සනිලිස් බෝධි විහාරස්ථානයේහි මාසිකව සිදු කෙරෙන සීල වැඩසටහනෙහි මේ වෙලාවට නියමිත ධර්ම දේශනාවට හුඟන් දෙනටයි බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව අපේ ජීවිතයේහි උතුම් අවස්ථාවක් විදිහට සැලකන්නට පුළුවන්. තෙන් ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව තුළ හැකිතාක් දුරට මෛත්‍රී සිතුවිල්ලෙන් වාසය කරන්න. ඔබේ හැට යම්කිසි කෙනෙක් පේනවා නම් ඒ පේන කෙනා ගැන සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඉන්න. ඔබට කවුරු හරි කෙනෙක් මතක් වෙනවා නම් ඒ මතක් වෙන කෙනා ගැන සුවපත් වේවා කියන ආකල්පයෙන් ඉන්න මේ බණ අහන අවස්ථාවේදී. අනිත් අතින් ඔබේ සිත ගැන හොඳ අවධානයෙන් ඉන්න. මේ වෙලාවේ සිතේ තියෙන කොයි වගේ සිතුවිල්ලක්ද කියන එක ගැන ඉතාම අවධානයෙන් ඉන්න. මුළු සම්බුදු සසුනම කියලා කියන්නේ මෛත්‍රියත් සතියත් කියන කාරණා දෙක. එතකොට ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව සලකන්නේ විමුක්තායතනයක් කියන අවස්ථාව. කෙලෙස් වලින් හිත මිදෙන අවස්ථාවක්. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සිත මුදවාලන අවස්ථාවක් තමයි ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ. ඉතින් මේ ධර්ම ශ්‍රවණය විමුක්තායතනයක් වෙන්න නම් ඔබ අඛණ්ඩව මේ මෛත්‍රී සිතුවිල්ලෙන් වාසය කරන්නට වෙනවා. නැත්තම් ඉතින් බණහල හොඳ බණක් කියලා නැගිටලා යන්න පුළුවන්. ඊට වඩා වෙනසක් නම් වෙන්නේ නැහැ. අවුරුදු 100ක් බණ ඇහුවත් ජීවිතවල වෙනසක් නම් වෙලා නැහැ. වයසට ගිහිපෙක විතරයි වෙනසකට තියෙන්නේ. ඒ වෙනස සිද්ධ වෙන්න නම් මේ මෛත්‍රිය සහ සතිය කියන කාරණා දෙක අඛණ්ඩව පුරුදු කරන සිද්ධ වෙනවා. අපේ ජීවිතයේ හැබැයි ආධ්‍යාත්මික වෙනසක් සිදු වෙනවා ඔබ දකින්න කැමති නම්. වෙනත් විදිහකින් කියනවා නම් මේ දුර බැහැරින්ද ලැබිලා මේ සිල් සමාදන් වෙන එකේ මේ ඔබ රකින ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලබන්න නම් මේ කාරණා දෙක අනිවාර්යයෙන්ම අපට පිළිපදින්න සිද්ධ වෙනවා. නැත්නම් ඉතින් සාමාන්‍ය පින්කමක් කළා කියලා සතුට වෙන්න පුළුවන්. ඔබට සුගතිගාමි වෙන්නත් පුළුවන්. නමුත් සුගතිගාමීව පමණක් නෙවෙයි අප මේ ධර්ම ශ්‍රවණය කරන එකේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඊට වඩා ලොකු බලාපොරොත්තුවක් අපේ තියෙනවා. අපේ මේ මොහොතේම අපේ හිතට රාගයක්, ද්වේෂයක්, මෝහයක් එනවා නම් විශේෂයෙන්ම අපි අවිද්‍යාව දුරු කරගන්න මාර්ගය මොකද්ද කියන එක විවර කරගන්නයි මේ හැම දෙයක්ම අපි කරන්නේ. අනේ සඳහා අපට අඛණ්ඩව එක පැත්තකින් මෛත්‍රියත් අනිත් පැත්තෙන් සතිපට්ඨානයත් දිනු කරන්න වෙනවා. මේක තමයි සම්බුදු සසුන කියලා කියන්නේ. සමස්ත බුදු ශාසනය කියලා කියන්නේ මෛත්‍රී ශාසනයක්, සතිමත් බවින් යුක්ත ප්‍රඥාවන්ත ශාසනයක් මේක. අද අප මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේහි, සූත්‍ර පිටකයේහි, අංගුත්තර නිකායේහි දසක නිපාතේන බීජ සූත්‍රය. බීජ සූත්‍රය අහලා තියෙද මීට කලින්? කොයි අවස්ථාවෙන්ද අහලා තියෙන්නේ? හොඳයි. අපි අදත් මේ සූත්‍රය තවදුරටත් විමසලා බලමු. බීජ සූත්‍රය. දැන් එදා අහපු කරුණු මතකද? මොනවද එදා බැහැුවේ? වෙන මොනද විශේෂයෙන් දැනගත්ත දේ? හොඳයි, හරි. අද අප බීජ සූත්‍රයේ තවදුරටත් විස්තර කරන්න බලාපොරොත්තු වෙන. දැන් අද කියන කරුණොත් අවධානයෙන් අහන ඊළඟ දවස් සම්මිත ගම අහනවායි. පින්නතුනි, ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව අපේ ජීවිතය ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුවිජානෝ බවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ බවං හෝති ධම්මදෙසී පරාභවෝ කියලා කාරණයක්. යම් කෙනෙක් දිනු වෙනවාද පිරිහෙනවාද කියලා බලාගන්න ලෙහසී කියලා. කොහොමද බලන්නේ? ධම්මකාමෝ බවං හෝති ධම්මදෙසී පරාභවෝ. යම් කෙනෙක් ධර්මයට කැමති නම් ඒ කෙනා දිනු වෙන කෙනෙක්. යම් කෙනෙක් දහමට අකමැති නම් එයා පිරිහෙන කෙනෙක් කියලා සඳහන් කරා. යම් කෙනෙක් දහමට කැමති නම් එයා දිනු වෙන කෙනෙක්. යම් කෙනෙක් දහමට අකමැති නම් එයා පිරිහෙන කෙනෙක් කියලා සඳහන් කරා. එතකොට ඔබ දහමට කැමති කෙනෙක්ද කියලා ඔබ ඔබේ සිතින්ම බලන්න. දහමට කැමති වෙනවාද කියලා බලන එක ලක්ෂණයක් තමයි සෝච බව කියන කාරණය. ඇක්ටිව් ලිස්නින් කියන එක. දැන් මේ පින තුනත් බණහන හුවක් කැමති. දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝත මිච්ඡති විනේය මච්ඡේරමලං සවේ සද්දෝති උච්චති කියන විදියට සීල තුන් දකින්න කැමති, බණහන්න කැමති, ඒ වගේම දන් දෙන්න කැමති. මේක ශ්‍රද්ධාවන්ත කෙනෙකුගේ ලක්ෂණයක්. ඔබ ජීවිතේ හුඟක් බණදා මහල තියෙනවා. හැබැයි අපි කල්පනා කරලා බලන්න ඕනේ අපි ඒ බණ ඇහුවේ කුමක් සඳහාද? අප ධර්ම ශ්‍රවණය කළේ කුමක් සඳහාද? අප පින්කම් කළේ කුමක් සඳහාද? ඒ පින්කම කිරීමෙන් ඔබ ඇත්තටම ඔබේ හිතේ තියෙන රාග ද්වේෂ මොහ අඩු කරගන්නද ඔබ ඒක කළේ? ඔබ පූජා කරපු මල් පහන ඉඳන් ඔබ වැඩුවා වූ භාවනාව දක්වා, ඒ අතර මේ විහාරස්ථාන පූජා කිරීම දක්වා ඔබ පින්කම් කිරීම හරහා මේ කරපු දේවල් වලින් ඇත්තටම ඔබේ හිතේ තියෙන තෘෂ්ණාව, සක්කාය දිට්ඨිය, මාන්නය මේ කරුණු අඩු කරගන්න ඔබ උත්සාහවන්ත වුණාද? ඇත්තටම ඔබට ඒකට කැමැත්තක් තියෙනවද බලන්න. මම මේ පින්කම් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මගේ තියෙන දැඩි ලෝභය අඩු කරගන්නයි, මගේ තියෙන සක්කාය දිට්ඨිය අඩු කරගන්නයි, මගේ මාන්නය අඩු කරගන්නද කියලා තම තමන්ම විමසලා බලන්න. මෙන්න මෙතනින් තමයි ඇත්තටම අපි ධර්මයට කැමතිද කියලා බලන ලක්ෂණය. මෙන්න මේ ලක්ෂණ ඔබේ ළඟ තියෙනවා නම් ඔබේ ළඟ තව සුවිශේෂ ගුණයක් ඉස්මතු වෙනවා. ඒ මොකන්ද? ඒ තමයි ධර්ම දේශනා වලින් ඊටාම සිහුම් විදියට සම්මාදිට්ඨිය දිනන ආකාරයටත් අවිද්‍යාව ප්‍රහීන වෙන ආකාරයටත් දර්ශනීය තේරුම් ගන්න ඔබ අඛණ්ඩ උත්සාහයක යෙදෙලිනවා. මෙතන ඉන්න පිනතුනුත් අපි දන්න බොහෝ අය ඊටාම අවධානෙන් ධර්ම ශ්‍රවණය කරනවා. අපිත් බොහෝ විට ඔබට උනන්දු කරවනවා. හැබැයි පිනතුනේ වර්තමානයේ දැන් හුඟක් දෙනාට උනන්දු කරන කාලයක් නෙවෙයි මේක. ආද ඔබට රිසෝර්සස් තියෙනවා. සෝෂල් මීඩියාස් තියෙනවා. ලෝකෙ කොතන ධර්මදේශකෙක් හිටියත් ඒ ධර්මදේශකයා ඔබේ ජංගම දුරකථනයට අරගෙන ඇවිල්ලා ඔබට බණ අහන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඔබට කියන්න පුළුවන් කමක් නැහැ, මට බණ අහන්න වෙලාවක් නැහැ, මම බණ කියන එක කවුද කියලා දන්නේ නැහැ, හොඳ බණ කියන්නේ කවුද කියලා දන්නේ නැහැ, නියම දර්ශනයක් වදන්නද තියෙන දන්නේ නැහැ කියලා අපට අද කියන්න පුළුවන් කමක් නැහැ. ඔබට අර මුල් ආකල්පය තියෙනම නම් මොකද්ද? තෘෂ්ණා දෘෂ්ටි මාන අඩු කරගෙන සැබෑ ලෙසම දුකෙන් නිදහස් වෙන ඕන කියන ආකල්පයක් ඔබට තියෙනවා නම් ඊට අදාළ ධර්ම දේශනාව ඔබට මුණගැහෙනවා. කොහොමද ලැබෙන්නේ? ඔබ නිදාගෙන හිටියත් ඔබේ ෆෝන් එකට ධර්ම දේශනා එනවා. කොහොමද එන්නේ? ඔබ කාලයක් මේ මගේ ඉන්නකොට ඔබට කල්‍යාණ මිත්‍රු ටිකක් මුණගැහෙනවා. ඒ කල්‍යාණ මිත්‍රු හඳුනා ගන්නව ඔබෙන්. ඔබ කොයි වගේ මට්ටමේ කෙනෙක්ද? ඔබ සාමාන්‍යයෙන් පින්කම් ටිකක් කරලා දිවි ලෝක යන බලාපොරොත්තු වෙන කෙනෙක්ද? නැත්නම් ඔබ ස්වාමින් වහන්සේට උදව්වක් කළා, ඒකෙන් බුද්ධාමයටපත් වෙලා මේ අපේ පන්සල, අපේ දායක, අපේ යාළුවන්ගේ පන්සල කියලා ඒ මට්ටමේද ඔබ ඉන්නේ? නැත්නම් ඇත්තටම ඔබ ධර්ම හොයාගෙන යන කෙනෙක්ද? ඒ වගේම ඔබේ ළඟ දිනෙන් දින අර රාග ද්වේෂ මොහ අඩු වෙනවද? ඇත්තටම ඔබ මෛත්‍රී සාගත වාසය කරන කෙනෙක්ද? ඒ වගේම තවත් සුවිශේෂී ලක්ෂණයක් ඔබේ ජීවිතයෙන් බලනවා. ඒ තමයි ඔබ සතර අගතියට කොච්චර ගිහිපු කෙනෙක්ද නැද්ද කෙනෙක්ද කියලා. සතර අගතිය කියලා කියන්නේ යම් තීරණයක් ගනිද්දී ඔබ ඡන්දයෙන් අගතියට ගිහිලද, ද්වේෂයෙන් අගතියට ගිහිලද, බයෙන් අගතියට ගිහිලද, මෝහයෙන් අගතියට ගිහිලද ඒ තීරණය ගන්න කියලා බලනවා. මෙන්න මෙතනින් තමයි සසර ගමනත් නිවන් මගත් වෙන් වෙන මූලික ස්ථානය. මෙන්න මේ මට්ටමෙන් ඔබ ඉන්නව නම්, ඔබ සැබෑ ලෙසම කෙලෙස් අඩු වෙන මාර්ගයක ඔබ ඉන්නව නම්, ඇත්තටම ඔබට කලක් ඇද්දී වගේම කල්‍යාණ මිත්‍රු ටිකක් මුණගැහෙනවා. හැබැයි පින්නතුනේ ලේසි නෑ. ඒ කල්‍යාණ මිත්‍රයන් අඛණ්ඩව පවත්වා ගන්න එක ලේසි නෑ. ඇයි ඒකට හේතුව? ඔබටත් අඛණ්ඩව ධර්ම දේශනා ශ්‍රවණය කරන්න වෙනවා. එන්න එන්නම ධර්මයේ තියෙන ඊටාම සියුම් කරුණ මොනවාද කියන එක තේරුම් ගන්නට අඛණ්ඩ උත්සාහයක ඔබේ දෙන්නට ඕන. එහෙම නැත්නම් යාළුවා මගදී මිස් වෙනවා ඔබට. තේරුම් ගන්න, මෙයා යන්නේ වෙන ගමන, යාගේ ගමන යාප්පුවායි, අපි වෙනම යනවා කියලා යනවා. මෙන්න මෙහෙම නොවෙන නම් පින්නතුනේ ඊටාම සංවේදීව මේ ධර්ම ප්‍රයෝජන ගන්නට ඕන. ඔබේ වයස අදාළ නැහැ. ඔබ අවුරුදු 70ක කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ අවුරුදු 80ක වෙන කෙනෙක් වෙන්න පුළුවන්. 90ක කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ වයසින් 90 කෙනෙක් වුණත් ඔබට අවුරුදු 20 ඉන්න හොඳ ධර්මඥානය තියෙන කෙනා හම් වෙන ලෝකෙ කොහේ හරි. ලැබෙන විතරක් නෙවෙයි, ඒ ආලුවන්ගේ නියම විදියේ ධර්මය ඔබට මුණ ගැහෙනවා. ඒ ධර්මය ඒ අය කුමාර කරගන්න අවශ්‍ය කරගන්න. මෙන්න මේ සඳහා අපේ ජීවිත ගැන අපට හුඟක් සැලකිල්ලෙන් ඉන්න වෙනවා පින්නතුනි. විශේෂයෙන් මදවැනි කාලයක අපි ලෙඩ දුක් බහුල කාලයක අපි මරණය පෙනිපෙන ඉන්න පින්නතුනි. අපට මේ වෙන වැඩ මොනව කරත් අපි මේ ධර්මය ගැන සම්පූර්ණ අවධානය යොමු කරලා ඒකට උපරිම උත්සාහය දක්වලා ඉන්න ඕන කාලයක් අපි මේ. අද අප මේ කතා කරන අපි හෙට උදේ වෙන විට මේ රෝගයෙන් මිය ගිහලා තියෙනත් පුළුවන්. අන්න ඒ නිසා ධර්මයේ තියෙන ඉහළම කරුණ ස්පර්ශ කරන්න ඔබට උනන්දුවත් තියෙනට ඕන. අනිත් දේ තමයි මේ ධර්ම කියලා කියන්නේ පින්නතුනි සාමාන්‍ය ලෝකයන් ව්‍යවහාරයේ දෙයක් නෙමෙයි මේක. මේක ටිකක් අමාරුයි. මේක සියුම් දෙයක්. බුදුහාමුදුරේ ඒකයි දේශනා කළේ පටිසෝතගාමීන් නිපුණන් දුද්දසන් අනුන් කියලා. මේක ඉතාම සියුම් දෙයක්. මේක සරල දෙයක් නෙවෙයි. සරල දෙයක් මට්ටමට ඉතාම පල්ලෙහාට ගන්න බෑ මේක. ගත්තොත් මේක වටිනකම නැති වෙනවා පින්නතුනි. ඒ ගත්තොත් ඒක බුදුදහම වෙන්නේ නැහැ. සමහර අය කැමති හරිය සරලව කියලා දීලා හුඟක් පිරිස වැඩි කරගන්න එහෙම වෙනවනම් හොඳයි කියලා හිතෙනවා. එහෙම පින්නතුනේ එන සිරිතක් නෑ මේකට. ඔබ දන්නවා සරුවත් හාමුදුරුවෝ සෝවන් ඵලයට පත් වුණාට පස්සේ උන්වහන්සේගේ යාළුවෙකුට කිව්වා මෙහෙම ධර්මයක් ලෝකෙ තියෙයි කියලා. ඔහු කියනවා බුදුරජාණන් වහන්සේ බුද්ධිමත් ධර්මයක් දේශනා කරන්නේ. බුද්ධිමතුන් ටික දෙනා ඉන්නේ. ඒ ටික දෙනා බුදුහාමුදුරන් ළඟට යයි. වැඩිපුර පිළිසින්නේ මොඩියෝ. මොඩියෝ අපි ළඟ ඉන්නේ කියලා. ඒ නිසා මම යන්නේ නැහැ කියලා. එහෙම ආකල්ප දෙවිච්ච හිටියා. ඒ නිසා තමයි අදටත් මේ ලෝකයේ ඉතාම ගැඹුරු තැනට යන්න අපහසුවක් තියෙන. ඒකට ලොකු පිනක් තියෙනවා. ලොකු උත්සාහයක් තියෙනවනේ. හොඳ නුවණක් තියෙනවනේ. අන්නේ දෙය තිබුණොත් තමයි අපට මෙතන ස්පර්ශ කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ සඳහා යන සියලුම සූසුකම් ඔබේ ළඟ තියෙනවා. ඔබ කාටවත් එහෙම නැහැ කියලා කියන්න බෑ. ඔබේ තියෙන අවධානයෙන් ඒක හොඳට පේනවා. මේ සුවච බලෙන්, මේ ගුණවත් බලෙන් ඔබ කරන පින්කම් වලින් ඒක ඉතාම පැහැදිලි. හැබැයි ඒ ධර්මයේ ළඟදී ඔබ ධර්මයේ නැමැති දියපහරට ඔබ වැටෙනකොට ඔබ කණුගල් කැටියක් වෙලා බෑ. ඔබේ ධර්මයේ නැමැති ඒ දියපහරට ඔබ වැටෙනකොට ඔබ ලුණු කැටියක් වෙන්නට වෙනවා. ගල් කැටිය ජලයට දැම්මොත් ඒක එහෙම යට යනවා, ඒක වෙනසක් වෙන්නේ නැහැ. නමුත් ලුණු කැටිය ජලයට දැම්මොත් ලුණු කැටිය ජලය දිය වෙලා යනවා. අපි මේ සද්ධර්මයේ නැමැති ස්රෝතයට බැස්සට පස්සේ අපේ තියෙන සක්කාය දිට්ඨි, මාන, තෘෂ්ණා මේවා අර සද්ධර්මයේ නැමැති දිය බහරෙහි දිය වෙලා යන්නට ඕන. දිනෙන් දිනේම දිය වෙලා යන්නට ඕන. අන්න එහෙම වුණොත් තමයි සැබෑලසම මේ ධර්මයෙන් අපට ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ. මේ සූත්‍රයෙන් විශේෂයෙන්ම විස්තර කරන්නේ සම්මා දිට්ඨිය සහ මිච්ඡා දිට්ඨිය වෙනස. සම්මා දිට්ඨිය යම් කෙනෙක් ඉන්නවා නම් ඔහුට ලැබෙන ප්‍රතිඵල මොනවද? මිච්ඡා දිට්ඨියෙන් ඉන්නවා නම් ඔහුට ලැබෙන අයහපත මොකද්ද කියන කරුණ විස්තර කරන්නේ. මුලින්ම මේකෙන් විස්තර කරන්නේ මිච්ඡා දිට්ඨියෙන් ඉන්නකොට කෙනෙක් වැරදි දර්ශනයෙන් ඉන්නකොට එතනත්තා මිච්ඡා සංකල්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි වලට ඇවිල්ලා මිච්ඡා ඥාන, මිච්ඡා විමුක්ති කියන මෙන්න මේ ඔස්සේ ගිහිල්ලා ඒ තැනැත්තා කයින් වචනයෙන් සිතින් කරන දේවල් වැරදි වෙලා ඔහුගේ ප්‍රාර්ථනා ඒ අනුව ගමන් කරනවා. හරියට අපි සඳහන් කළා ඔබ අහලා තියෙනවා අර කොහොම වැටියක් නැත්තම් ඊටාම අමිහිරේ ගහක ඇටයක් යම්කිසි පොළවක පැලකලෝතින් ඒ පොළවේ තියෙන සාරය ඊට අනුව අරගෙන මොකද වෙන්නේ? අර හැදෙන ගහෙන් දෙන ඵලය ඊටාම අමිහිරි ඵලයක් බවට පත් වෙනවා. මේකයි මිච්ඡා දිට්ඨියේ තියෙන ස්වභාවය. ඒ වගේම යම්කිසි කෙනෙක් සම්මා දිට්ඨියෙන් ඉන්නවා නම් යහපත් දැක්මකින් ඉන්නවා නම් අන්නේ දැක්මෙන් ඉන්න කෙනා යම් කිසි දෙයක් කරනවා නම් හරියට ඊටාම මිහිරි මිදියටයක් වෙන්න පුළුවන්, නැත්නම් උක්බීජයක් වෙන්න පුළුවන්, මේ වගේ මිහිරි මීයම් බැටයක් වෙන්න පුළුවන්. මේ දෙයක් යම් කිසි පොළවක රෝපණය කරවතින් අර පොළවේ තියෙන සාරය අරගෙන ඒ ගහෙන් දෙන ඵල ඊටාම මිහිරි ඵල බවට පත් වෙනවා. ඇතැමිට එකම ළඟ මේ ගස් දෙකම ඇතැමිට පැන කරන්නේ එකම තැන. අපි කොහොම වැටේකුයි මීයම් වැටේකුයි හිටවන එකම පොළොව. අර ඒ පොළොවේ තියෙන සාරය ගත්තේ කොහමද? අර අමිහිරි ඵල තියෙන ගහ ගත්තේ ඊට අනුරූප විදියට, මිහිරි ඵල තියෙන දේ ගත්තේ ඊට අනුරූපව. පස්සේ එකයි. නමුත් අර බීජය අනුව තීරණය වුණා ඒකේ ඵලය මිහිරි ද අමිහිරිද කියන කාරණේ. යම්කිසි මිහිරි ඵලයක් අපට දුන්නොතින්, මිහිරි ඵලයක් රෝපණය කළොතින් ඊට අනුරූප වූ ප්‍රතිඵල ලැබෙනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨියෙන් හිටියොතින් සම්මා සංකප්ප, සම්මා වාචා ආදී කරුණු සම්පූර්ණ වෙලා සම්මා ඥාන, සම්මා විමුක්ති කරාම ගමන් කරනවා. පින්වතුන් මෙන්න මේකයි සූත්‍රයේ සාමාන්‍ය සාරාංශය. මේ සාරාංශය අපට ඉතාම සල්ප වේලාවකින් කියන්න පුළුවන්. හැබැයි මේක මෙතනින් නිමාටපත් වෙන්නේ නැහැ. මීට වඩා ගැඹුරට යනවා. මෙතනින් තමයි පිනතන අපි සම්මා දිට්ඨිය සහ මිච්ඡා දිට්ඨිය හඳුනා ගන්න අවස්ථාව. මිච්ඡා දිට්ඨිය කියන්නේ මේ ලෝකය ගැන අනවබෝධය, නැත්නම් අපේ ජීවිතය ගැන තියෙන අනවබෝධය. මේක නියත මිත්‍යා දෘෂ්ටිය ධර්මයේ සඳහන් කරනවා. නත්ති දින්නම්, නත්ති ඉට්ටම්, නත්ති හුතම්, නත්ති සුකට දුක්කට අනං කම්මානම් පලං විපාකෝ, නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සමන බ්‍රාහ්මණ සමග්ගතා සම්මා පටිපන්නා නත්ති සත්තා ඕපපාතිකා මෙන්න මේ වගේ දන් දීම පුද පූජා පැවැත්වීම මෙලව පරලොව මවට පියාට සැලකීම ආදී මේ කිසිවක් විශ්වාස නොකරන ස්වභාවයට කියනවා මිච්ඡාදිත්‍ය කියලා. මිච්ඡාදිත්‍ය පිනුතුනේ ප්‍රභේද ගානක් තියෙනවා. ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා, එකක් නියති මිත්‍යා දෘෂ්ටිය, අනිත් එක සාමාන්‍ය මිත්‍යා දෘෂ්ටිය. නියති මිත්‍යා දෘෂ්ටිය කියන අර කරුණු 10ම ප්‍රතික්ෂේප කරන ස්වභාවය. වැඩිදියක් තමයි තමන්ගේ අම්මට තාත්තටවත් සලකන්නේ නැති ස්වභාවය. ඒකෙමත් ප්‍රතිඵලයක් තියනවාද කියලා දන්නේ නැතිකම. එහෙම නියති මිත්‍යා දෘෂ්ටියයි බොහොම ටිකයි ඉන්නේ මේ ලෝකේ. සාමාන්‍යයෙන් පරලොවක් විශ්වාස නොකරත් නැත්නම් කර්මයක් විශ්වාස නොකරත් අම්මට තාත්තට සලකන ඉන්න මේ ලෝකේ. එතකොට ඒකට අපි කියන්නේ නියති මිත්‍යා දෘෂ්ටි කියලා අපි කියන්නේ. එහෙමයි අපාගත වෙනවා කියලාත් අපි කියන්නේ නැහැ. හරි පරිස්සම් වෙනට ඕන. මහාකම විභංගී සූත්‍රයේ දැක්වෙනවා ඇතැම්මයි මිත්‍යා දෘෂ්ටි වුණාට එයයි සුගතිගාමී වෙනවා කියලා. ඇයි ඒකට හේතුව එයයි නියති මිත්‍යා දෘෂ්ටියයි නෙවෙයි. අර කරුණ දහයෙන් කීපයක් කොහොම විශ්වාස කරනවද සැක කරනවා. නමුත් ඔහු ලෝක සාදාචාරයේ විදියට හොඳ දේවල් කරනවා. ඇතැම්මිට පංචශීලයේ ආරක්ෂා කරනවා. සිල්පද සමාදන් නොවුනට ඕන් මත්පැන් පානය කරන්නේ, බොරු කියන්නේ, සත්ව ඝාතනය කරන්නේ, මානව ගුණ දහම් මිහිලෙම තියෙන ලෝකේ ඉන්නවා. ඒ අය කර්ම විශ්වාස නොකරා කියලා ඒ අය දුගතිගාමී වෙනවා කියන එකක් නැහැ. ඒ අය සුගතිගාමී වෙන්න පුළුවන්. එක අතකින් මේ ආත්ම භාවයේ වැරද්ද වලින් මිදෙලින් දීම, අනිත් අතින් සසරේ දිය හොඳ පින්දහම් කරපුවා සාමිතුරු වෙලා තියෙනවා. මේ නිසා ඒ අය සුගතිගාමී වෙන්න පුළුවන්. එතකොට මිත්‍යා දෘෂ්ටියේ ප්‍රබලම දේ තමයි අර කරුණු 10ම ප්‍රතික්ෂේප කරන ස්වභාවය. කෙසේ වෙතත් මෙන්න මේ වැරදි දර්ශනයකට ආවොතින් ඒ මතේ ඉඳගෙන තමයි ඔහුගේ දැක්ම තියෙන්නේ. ඒ මතේ ඉඳගෙන තමයි ඔහුට සංකල්ප තියෙන්නේ. ඒ සංකල්ප මිච්ඡා සංකල්ප වෙනවා. ඔහු නිතරම කම්සප හොයාගෙන යන්නේ, නිතර අනිත් අයට හිංසා කරන්නේ, නිතර අනිත් අයත් එක්ක අමනාපයෙන් ඉන්නේ. සම්මා වාචාවෙන් දුර්වල ඔහු, මිච්ඡා වාචාවෙන් ඉන්නේ. කතා කරන වචන බොරුව, කේලම, හිස් වචන, රළුපරස වචන මේ දේවල් තමයි කියන්නේ. ඔහු කායික වශයෙන් මිච්ඡා සම්මන්ත කරන්නේ, ප්‍රාණඝාත ආදී අකුසල ඔහු කරන්නේ. මිච්ඡා ආජීවයේ රැකියාවක් කරත් වැරදි ජීවන ප්‍රතිපදාවක් තමයි කරන්නේ. මේ ආදී වශයෙන් ගිහිල්ලා ඔහු යම් කිසි දැනුමක් ඉන්නවා නම් ඒක මිච්ඡා ඥානයක් වෙන ඔහු මිදිලා ඉන්නවා නම් මොකකින් හරි ඒ මිදිලා තියෙන්නේ ඔහු වැරදි විදියට තමයි මිදිලා තියෙන්නේ. එතකොට අන්නේ ප්‍රතිඵල විදියට ඔහු යම් කිසි ප්‍රාර්ථනාවක් කරනවා නම් ඒ ප්‍රාර්ථනාව නිස්සේ ඉෂ්ට වෙන්නේ නැහැ. ඇයෝගේ කුසලිය ප්‍රබල නැහැ, ශක්තිමත් නැහැ. ඊළඟට කියනවා සම්මා දිට්ඨිය. අර මිච්ඡා දිට්ඨියට පත් වෙන්න අපට හේතු වෙන කරුණු දෙකක් ධර්මයේ සඳහන් කරනවා. අයහපත් මිතුරන්ගේ ආශ්‍රය, අසත්පුරුෂ ආශ්‍රය සහ ඕන් කියන දේවල් ඇසීම. මේක තමයි මිච්ඡා දිට්ඨියට හේතුව. අසත්පුරුෂ සංසේවණය, ඊළඟට ඕන් කියන දේ නැත්නම් ඕන් කියන වචනේ පිළිපැදීම. ඊළඟට සඳහන් කරන සම්මා දිට්ඨියට හේතුව මොකද්ද කියලා. සම්මා දිට්ඨියට හේතුව මොකද්ද? කල්යාණ මිත්‍ර ආශ්‍රයත්, ඕන් වෙතින් යහපත් දේ අසා දැන ගැනීමත්, නැත්නම් ඒකට අපි පරතෝගෝස කියලා කියනවා. කල්යාණ මිත්‍රත්වය තමයි අපි ඇසුරු කරන මිත්‍රයන් තමයි අපේ ගමන් මඟ තීරණය කරන ප්‍රධානතම සාධකේ බවට පත් වෙන්නේ. එතකොට වර්තමානයේ උනත් අපි කොයිතරම් දුරට ධර්මඥානෙ යොක්තද කියලා බලන්නේ එකතකින් සාකච්ඡාය පඤ්ඤා වේදිතබ්බෝ කියලා කියනවා. කෙනෙක් අපට ධර්මඥානෙ තියෙන කෙනෙක් වුණ ගැහුනොත් එයා බලන්නේ අපිත් එක්ක සාකච්ඡා කරලා බලන අපි කොතනද ඉන්නේ කියලා. මොකද ප්‍රඥාව වෙන බාහිරට බලන ක්‍රමයක් නැහැ. යම් කිසි කෙනෙකුගේ නුවණ ප්‍රඥාව බාහිරට බලන ප්‍රධානතම සාධකය තමයි යෝගී භාෂාව. භාෂාව හසුරවන ආකාරය. මේක ඉතාම වැදගත්ම කාරණයක්. සාකච්ඡාවේ පඤ්ඤා වේදිතබ්බෝ කියනකින් ලොකු ගැඹුරක් දැක්වෙනවා. අනිත් දේ තමයි වචනයෙන් සිදුවන වැරදි හතරක් තියෙනවා. බොරු කීම, කේලම් කීම, රළුපරුස වචන කීම, හිස් වචන කීම. මේ හතරෙන් මේ හිස් වචන කතා කිරීමට හේතුව තමයි අවිද්‍යාව කියන අකුසල මූලය. අපිම බලන්න අපි දවසකට කතා කරන වචන ටිකෙන් අපටම බලා ගන්න පුළුවන් අපි ප්‍රඥාවෙන් කොතනද ඉන්නේ කියලා. ඔබහල ඇති එදා බුදුන් සමයෙහි එදා කුරුරට මිනිස්සු ළිඳ ළඟට ගියත් කතා කරලා තියෙන්නේ පටිච්චසමුප්පාදය ගැන සතර සතිපට්ඨානය ගැන. ළිඳ ළඟ කියන්නේ පින්වතුනි බොහෝ විට නිසරු දේවල් කතා කරන ස්ථානයක්. එතෙන්දෙත් මිනිස්සු කතා කරලා තියෙන්නේ තමන් ඉගෙනගත්ත මේ ධර්මයේ ගැඹුරු කාරණා. ඒ නිසා අපේ භාෂාවේදී පින්වතුනි අපට මේක මනුෂ්‍යයන් වශයෙන් අපට ලැබෙච්ච ඉහළම කුසලතාවයක් මේක. මේකට බුද්ධිය එකතු නොවතින් මේ භාෂාවෙන් මුළු ලෝකයක් සනසන්න පුළුවන් පින්වතුනි. අන්නේ භාෂාව හසිරවීම සඳහා මේ සම්මාදිටිය ප්‍රබල දායකත්වයක් දක්වනවා. සම්මාදිටිය ලැබීම සඳහා බුදුහාමුදුරුවෝ දේශනා කළ ප්‍රධානතම සාධකය තමයි කල්යාණ මිත්‍රාශ්‍රය. බුදුහාමුදුරුවෝ සූරියෝපම සූත්‍රයේ දේශනා කරනවා මේ ලෝකෙහි ඉන්න පුද්ගලයන්ට ආර්ය අෂ්ටාංගික මාර්ගය තමගේ ජීවිතයේ සුගතිය නිවන සඳහා හේතු වන ප්‍රධානතම කාරණය. මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙනෙක්ගේ ජීවිතයට ලැබෙන සලකුණ තමයි මොකද්ද? අර නැගෙනහිරින් පායන අරුණෝදය වගේ ඩෝම් එක වගේ තමයි කල්යාණ මිත්‍රයෙක් තමන්ට සිටීම. කල්යාණ මිත්‍රයෙක් කිව්වට තමන් මිතුරුවම අද ජීවත් වෙන්න ඕනේ. එවැනි කෙනෙක්ගේ අනුශාසනා අහන්නට ධර්මදේශනා පොතපත අහන්නට කියවන්නට පුළුවන් හැකියාවක් පහසුකමක් ඒ සඳහා කැමැත්තක් ඒ සඳහා සුදුසුකම් ටිකක් තමන්ට තියෙනට ඕන. උදෑසනට අරුණෝදය එනකොටම අපි දන්නවා දැන් තව ටිකකින් ඉර පායනවා කියලා. අන්න ඒ වගේ කල්යාණ මිත්‍රයෙක් අපේ ජීවිතයට ලැබෙනකොටම අපට ඊළඟට ලැබෙන මොකද්ද? මෙන්න මේ සම්මා දිට්ඨිය ලැබීමට හේතු වන ධර්ම කාරණා ටික අපට ලැබෙනවා. මෙන්න මේ කල්යාණ මිත්‍රයන් ළඟදී පිනොතන අපේ ගුණධම් ටිකක් තියෙනට ඕන. ඒ ගුණධම් අතර ප්‍රධානම දෙයක් තමයි අවංක භාවය කියන ගුණධම්. අපි සාමාන්‍යයෙන් හිතන්නේ කළ ගුණ සලකන්න ඕන, දන් දෙන්න ඕන, සිල්වන්ත වෙන්න ඕන, හොඳට සංවර එහෙම ගමන් කරන්න ඕන, නිහඬව ඉන්න ඕන, මේවනේ අපි හිතන්නේ නේ. ඒවත් හොඳ ගුණධම් තමයි. නමුත් ඒ අතරේ ප්‍රධානතම සාධකයක් තමයි අවංක භාවය කියන කාරණය, විස්සාසා පරමාඥාතිය කියන එක. මෙන්න මේත් එක තමයි අපට ඉහළම කල්යාණ මිත්‍රයන් මුණගැහෙන්නේ. අන්නේ කල්යාණ මිත්‍රයෙක්ගේ පමණට තමයි අපට ධර්මඥානය ලැබෙන්නේ. මෙන්න මේ කල්යාණ මිත්‍රයන් අපට ජීවිතේ ලැබෙනකොට පින්නතුනි අපේ මුළු ජීවිතයම ප්‍රබෝධමත් වෙලා යනවා. ඔබෙන් සම්මාදිටිය ලැබෙනවා. සම්මාදිටිය කියලා කියන්නේ මොකක්ද? සම්මාදිටියක අවස්ථාවක් තියෙනවා කම්මස්සකතා සම්මාදිටිය. කුසල අකුසල කර්ම ශක්තියින් පිළිබඳ අවබෝධය ලැබිලා දාන සීල භාවනා කරන එක සම්මාදිටියක් තියෙනවා. ඒක මේ පින්නතුන් දන්න මේ කමුතුන් ඉස්සර කරන දෙයක් නෑ. ඒක කොහොමත් මේ පින්නතුන් පිළිහිටලා ඉන්නේ. නමුත් අපි දැනගන්න ඕන මොන සම්මාදිටියද? ඔව්. අර දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන සම්මාදිටිය අපි ලබා ගන්නට ඕන. කතමං චාවුසෝ භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං. මහණෙනි දුක්ඛං අරිය සත්‍ය කියලා කියන්නේ මොකද්ද? ඔබ අහලා තියෙන ඊළඟට ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අපේ සංපයෝගෝ දුක්ඛෝ, ඔය මේ වගේ කරුණු ටික අපි අහලා තියෙනවා. එතකොට පින්නතුනේ දුක සත්‍ය කියලා කියන්නේ මොකක්ද එහෙනම්? ඔබ දුක සත්‍ය දන්නවද? දුක්ඛ සත්‍ය දැනගත්තොත් පින්නතුනේ දුක්ඛ සමුදයක් දැනගන්නවා, දුක්ඛ නිරෝධයක් දැනගන්නවා, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවක් දැනගන්නවා. සම්මා දිට්ඨියේ මේ දුක්ඛ සත්‍ය තේරුම් ගත්තනම් එපමණට දුක්ඛෝපනීය සාසද්ධා කියලා දෙයක් හට ගන්නවා. මේ දුක තේරුම් ගැනීමෙන් ශ්‍රද්ධාව හට ගන්නවා. ඒ විතරක් නෙමෙයි, ශ්‍රද්ධාව හටගත්තට පස්සේ මුළු ජීවිතයම හරියට කරන්ට් එක වැදුණා වගේ පුදුම විදිය උද්‍යෝගයක් ඇති වෙනවා. මේ දහම අප්‍රමාදීව පිළිපදින්න ඕන කියලා. එහෙනම් පින්නතුනි බලන්න, ඔබ ඉපදීම දුකයි කියලා අහලා තියෙනවා, මහලු වීම දුකයි කියලා අහලා තියෙනවා, ලෙඩ වීම දුකයි කියලා අහලා තියෙනවා, මරණය දුකයි කියලා අහලා තියෙනවා, ප්‍රියංගෙන් වෙන්වීම දුකයි කියලා අහලා තියෙනවා. ඔබේ මේ වෙනස ඇති වුණාද? අවංකව බලන්න. මේ ලෙඩවීම, මහලුවීම, මරණය ආදී කොච්චරනම් අපි ජීවිතේ දැකලා තියෙද? ඔබට ප්‍රියමනාප වෙච්ච අය වෙන්වල යන දුක ඔබ වින්දා, අප්‍රිය එකතු වීමෙන් ඇති වෙච්ච හිත වේදනා කොච්චර වින්දද නේද? ඔබට ඇත්තටම මේ ධර්ම යන්න ඕන කියලා වීරියක් හටගත්තද? අවංකව බලන්න. පින්නතුනේ මේකෙත් යම්කිසි විදිහක ධර්මයට නැඹුරු වීමක් වෙනවා. නමුත් මේක ඊට වඩා ගැඹුරක් තියෙනවා. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ මේක තමයි දුක සත්‍ය විදිහට දේශනා කරන්නේ. උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවෙන්ම දේශනා කළේ පස්වග මහණුන්ට දුක්ඛ ආර්ය සත්‍ය මොකද කියලා අහලා, ජාති ජරා ව්‍යාධි මරණ ප්‍රිය විප්‍රයෝග අප්‍රිය සංපයෝග කැමති දේ නොලැබීම ආදී මේ දුක් ටිකක් තමයි දේශනා කළේ. මෙහෙම එදා කෙටියෙන් දේශනා කළේ, එදා ඒ බණ අහපු ඔඩියන්ස් එක ඉතාම ඉහළ විදියට ශ්‍රද්ධා ඉන්ද්‍රිය ධර්ම විශේෂයෙන් ප්‍රඥා ඉන්ද්‍රිය සසර දියුණු කරගෙන ආපු අය තමයි එදා ඒ බණ ඇහුවේ. බාහ්‍ය දාරු තීරයට දෙට්ටිය දෙට්ටමත්නම් සුතේ සුතමත්නම් කිව්ව ගම රහත් වුණා. ඔග්ග ගෘහපතියාට ඒක අනුශාසනය කළේ අනාගාමී වුණා. ඒ අය කෙටි දේශනාවක් අහලා එතරම් ඉහළට ගියා. එදා පස්වග මහණුත් මේ දේශනාව අහලා ඊට පස්සේ යංකින්දි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා කෙටියෙන් කියනකොට උස්සවන් වුණා. ඒ කෙටියෙන් කියපු දෙවොන්ට ගැඹුරෙන් ඔවුන්ට අවබෝධ වුණා. පින්නතනි අපට එහෙම නොවෙන්නේ අපේ යම්කිසි අඩුවක් වතන හරි තියෙනවා. ඒ තමයි අපේ ප්‍රඥාවේ තියෙන අඩුව. හැබැයි ඒ ප්‍රඥාවේ අඩුව අපට පුරව ගන්න පුළුවන්. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය කරනකොට, ධර්මයේ හොඳට පරිශීලනය කරනකොට ධර්මයේදී මේ කරුණ අපට නැවත මුණ ගැහෙනවා. ඊටාම පැහැදිලිව සඳහන් කරනවා සත්‍ය විවංගයේදී, සත්‍ය යමකේදී, යමක අපකරණෙහි සත්‍ය යමකේදී මේ දුක සහ දුක සත්‍ය කියන්නේ මොකද්ද? සමුදය සහ සමුදය සත්‍ය කියලා කියන්නේ මොකද්ද? නිරෝධය නිරෝධ සත්‍ය කියන්නේ මොකද්ද? මාර්ගයේ මාර්ග සත්‍ය කියන්නේ මොකද්ද කියලා විස්තර කරනවා. එනතුන මේ කරුණු හතරක් ලෝකයාම මෙන්න මේක දැක්කොත් තමයි සැබෑ ලෙසම අපට මේ ජීවිත පරිවර්තනය සිද්ධ වෙන්නේ. අපි මේ කරුණු කලිනුත් සඳහන් කරලා තියෙනවා. නැවත ඔබ ඉතාම අවධානයෙන් මේ කාරණා ටික අහන්න. මේ කාරණා ටික අහන අවස්ථාව ඔබේ ජීවිතයේ ඉහළටම කුසලය ආනිසංස ලබා දෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඔබේ ජීවිතයේ ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් වෙන්න පුළුවන් මේ ගත වෙන්නේ. පින්නතුනි මෙතෙන්දී ඊටහාම සුවිශේෂ කාරණයක් විස්තර කරනවා. දුක්ඛ ආර්ය සත්‍ය විස්තර කරනකොට පවසනවා මෙතෙන්දී කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං කියලා. යම්කිසි කායික දුකක් තියෙනවා නම්, චේතසික දුකක් තියෙනවා නම්, මේ කායික දුකත් චේතසික දුකත් හැර වෙනත් දෙයක් තියෙනවා නම් මෙන්න මේකයි දුක්ඛ සත්‍ය කියලා. අපි කායිකව විඳින දුකක් තියෙනවා නම්, ෆිසිකලි අපට යම්කිසි විදිහේ රෝගයක් ආබාධයක් තියෙනවා නම් ඒකත්, ඒ වගේම මෙන්ටලි මානසිකව අපි දුකක් විඳිනවා නම් මෙන්න මේ දුක් දෙක හැර තවත් දෙයක් තියෙනවා නම් මෙන්න මේකයි දුක්ඛ සත්‍යය කියලා සඳහන් කරනවා. ඊළඟ සඳහන් කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච කියලා. යම්කිසි කායික දුකක් තියෙනවා නම්, චේතසික දුකක් තියෙනවා නම්, ඒක දුකකුත් වෙනවා, ඒක දුක්ඛ සත්‍යකුත් වෙනවා කියලා. පිනුතින් මෙන්න මෙතන තමයි ඉතාම අවධානයෙන් අපි නිරෝල් කරගන්න ඕන ස්ථානය. මෙන්න මෙතන තමයි සැබවින්ම ටර්නින් පොයින්ට් එක. අපි දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නවද, නැත්නම් සංසාර චක්‍රයේ තවදුරටත් යනවද අනුසෝතගාමීව, නැත්නම් සංසාර චක්‍රයෙන් මිදලා පටිසෝතගාමීව උඩුගම් බලා යනවද කියලා තීරණය කරන ප්‍රධානම සාධකය. මෙන්න මෙතෙන්දිම තවත් අපට දේශනාවක් හම්බ වෙනවා. කුද්දක නිකායේහි පටිසම්භිදා මග්ගයේ චර්යානානත් ඥානයේ විස්තරයක් වෙනවා. මේ චර්යානානත් ඥානයේහි විඥාන චර්යා, අඥාන චර්යා, ඥාන චර්යා කියලා විස්තරයක් වෙනවා. මෙතන මේ විඥාන චර්යා කියලා කියන්නේ පින්නතුනේ කුසලයක්වත් අකුසලයක්වත් සැපක්වත් දුකක්වත් නෙවෙයි විපාක මට්ටමින් ලැබෙන අත්දැකීම. වෙනත් විදියකින් කියනවා නම් අපේ ඇස කන නාසය දිව ශරීරය ආදී මේ ඉන්ද්‍රිය උපයෝගී කරගෙන අපි යමක් පිළිබඳව අත්දැකීම් ලබන මුල්ම අවස්ථාව. මේක විපාක මට්ටම. මෙන්න මේ විපාක මට්ටම තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. මේක සැපක්වත් දුකක්වත් නෙවෙයි. මේක උපේක්ෂා සාගත මට්ටමක්. මේක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. මෙන්න මේ අවස්ථාව ඉතාම ක්ෂණිකයි. මේ අවස්ථාවේ අපට දිගටම හිටගෙන ඉන්න බෑ. ක්ෂණිකව හට ගන්නවා. ඒ හටගන්නේ ස්කන්ධ පංචකයේ තියෙන විඥාණය. ඒකේ ඒ ප්‍රාථමික අවබෝධය ලැබීම සඳහාම වැයවෙල යනවා. ඒක අපි එතන හිටගෙන අපිට බලන්න බෑ. අපි දැන් වාඩි වෙලා ඉන්න තැන අපිට බලන්න බෑ. අපි හිටගෙන ඉන්නවා නම් ඒ හිටගෙන ඉන්න තැන අපිට බලන්න බෑ. එතන පාදයට වැහිලා තියෙන්නේ. වාඩි වෙලා ඉන්නවා නම් ඔබේ ශරීරයට ඔබ දැන් වාඩි වෙලා ඉන්න තැන වැහිලා තියෙන්නේ. ඔබ වාඩි වෙලා ඉන්න තැන දැනගන්න ඕන නම් ඔබ එතන නැගිටින්න ඕන. හැබැයි නැගිට්ටහම ඔබ දකින්නේ වාඩි වෙලා හිටපු තැනද වාඩි වෙලා ඉන්න ස්ථානයද? වාඩි වෙලා හිටපු ස්ථානය කලින් වාඩි වෙලා හිටපු ස්ථානය ඔබ දකින්නේ. අන්නේ වගේ තමයි අපි මේ අතීත කර්ම විපාක විදිහට ලැබෙන ස්කන්ධ පංචකය ලැබෙනකොට ඒ මුල් අත්දැකීම එතෙන් තමයි ශනිකවේ විඥානය නිරුද්ධ වෙලා යනවා. මෙන්න මේකටයි දේශනා කරන්නේ. විභංග ප්‍රකරණේ ඥාන විභංගයේ විස්තරයක් එනවා ඊළඟට. න පංචෙහි විඥානේහි කේනචි ධම්මා පටිවිජානාති කියලා. මේ පංච විඥානයන්ගෙන් කිසිදු දෙයක් දැනගන්න බෑ කියලා අඤ්ඤත්‍ය අබිනිපාත මත්තා කියලා කියනවා. ඒ ඉන්ද්‍රියට අරමුණ පතිත වීම විතරයි වෙන්නේ. ඉතාම ප්‍රාථමික මට්ටමේ එක්ස්පීරියන්ස් එකක් විතරයි ලැබෙන්නේ. ඒක කවදාවත් හඳුනාගන්න බෑ ඒ මුල් අවස්ථාවේ ස්කන්ධ පංචකය තුල. එහෙනම් ඒක හඳුනාගන්නේ කොහොමද? මේ සිත ඉතාම ඉක්මනට වේගවත්ව නිරුද්ධ වුණා. නිරුද්ධ වුණාට පස්සේ ඒක නිරුද්ධ වෙච්ච තැන දැන් ඇසෙන් රූපයන් බැලුවනම් ඇස රූපය චක්කු විඥානේ චක්කු සංපස්සේ චක්කු සංපස්සඥා වේදනා රූප සංචේතන ඊට පස්සේ මනෝ ධාතුව මනෝ විඥාන ධාතුව විපාක මට්ටමේ මේ අවස්ථා ගානක් පසු කළ ගිහිල්ලා ඊට පස්සේ අපි හඳුනා ගන්න මාර්ග දෙකක් තියෙනවා. මොකද්ද? අපි අවිද්‍යාවෙන් හිටියොත් මේක තේරුම් ගන්නෙ අඥානචර්යාවෙන්. නුවණින් සිහියෙන් හිටියොත් අපි හඳුනාගන්නේ ඥානචර්යාවෙන්. එතකොට දැන් මේ මොහොතේ ඔබට පේන රූපයක් තියෙනවා නම් ඔබ මේ ඉස්සරහා මේ මොහොතේ පේන රූපය මන් දකින්න කියලා හිතුවත් ඔබ ඉන්නේ අඥානචර්යාවෙහි. අවිද්‍යාව පත්‍ය සංඛාරා සම්පූර්ණයෙන්ම පරිසම්පාදී අනුසෝතගාමී මාර්ගයේ ඉන්නේ. ජරා මරණ ස්පර්ශ කරමින්. එතකොට ඔබ දක්ෂනවතින් මේ මොහොතේ තේන්නේ මට මේ ඇස නිරුද්ධ වෙච්ච මොහොතක කලින් එක්ස්පීරියන්ස් එක ලැබිච්ච රූපේ නිරුද්ධ වෙච්ච මොහොතක මට දැන් මේ පේන්නේ මනෝවිඥාණයෙන්. ඒ පේන මනෝවිඥාණියත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනා කියලා දැක්වතින් අන්න ඒ මොහොතේ අපි ඉන්නේ ඥානචර්යාවේ. ඒ මොහොතේ අපි ඉන්නේ අර අත්තිබික්කවේ කම්මං අකන්නසුක්ඛං අකන්නසුක විපාකං කම්මක්ඛයය සංවතති කියන මට්ටමේ අපි ඉන්නේ. කලුත් නොවන සුදුත් නොවන මේ කර්ම ක්ෂය කිරීමෙහි සංස්කාර කරමින් අපි ඉන්නේ. තින්නතින් මෙන්න මෙතෙන්දී අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. සංඥා සංඛාර විඥාන. සංඥා සංඛාර විඥාන මෙන්න මේ වචන පැවසෙනකොට මේ වචනවල තේරුම කොයි ආකාරයෙන්ද තියෙන්නේ කියලා අපි දැනගන්න දක්ෂ වෙන්නට ඕන. මොනවද? සංඥා සංඛාර විඥාන. සංඥා කියන්නේ යමක් හඳුනගන්න අවස්ථාව, විඥාන කියන්නේ දැනගන්න අවස්ථාව, සංඛාර කියන්නේ චේතනා පහළ වෙන අවස්ථාව. එතකොට කවුරු හරි විඥානය කියලා ඇහුවොත් අපි උත්තර දෙන්නේ කොහොමද? මායූප මංච විඤ්ඤාණ කියලා සඳහන් කරනවා. විඤ්ඤාණය මායාවක් වගේ කියලා. එතකොට විඤ්ඤාණය මොකද්ද කියලා අහුවතින් උගා අවධානයෙන් ඉන්නේ මේ කාරණා ටිකේ. ඔබට තියෙන ගැටලු රාශියක් එක විට විසඳෙන ස්ථානයක් මේක. ඔබ අවධානයෙන් හිටියොත් මෙතෙක් තියෙන ගැටලු ඔක්කොම ටික විසඳ ගන්න පුළුවන් අපිට. සහ සමන්ට යන ඕන මාර්ගය ඉතාම පැහැදිලි කරගන්න පුළුවන්. විඤ්ඤාණය කියලා ගත්තොතින් එක විඤ්ඤාණයක් තියෙනවා ස්කන්ධ පංචකේ අර මුල් විපාක මට්ටමේ විඤ්ඤාණයක් තියෙනවා ස්කන්ධ පංචකේ. ඊළඟට ඒ විඤ්ඤාණය අවිද්‍යාසගතෙන් ගන්නකොට චක්කු විඤ්ඤාණ ආදී අවිද්‍යාවෙන් ගත්ත විඤ්ඤාණිකුත් තියෙනවා අඥානචර්යා විදියට. ඒ වගේම තව විඤ්ඤාණයක් තියෙනවා ඥානචර්යාවේ ප්‍රඥාවත් එක තියෙන විඤ්ඤාණයක් තියෙනවා. සංඥාව ගත්තත් එහෙමයි. අර විපාක මට්ටමේ ස්කන්ධ පංචකයේ සංඥාවකුත් තියෙනවා. අවිද්‍යාවෙන් ගන්න සංඛාර උපාදාන ස්කන්ධයකුත් තියෙනවා. විද්‍යාසගතව ගන්න සංඥාවකුත් තියෙනවා. ඒ මොනවද? දැන් හාමුදුර සංඥා කළේ දස සංඥා, අනිත්‍ය සංඥා, අනත් සංඥා, සුභ සංඥා. ඒවා පිනතුනේ වඩන්න ඕන දේවල්. ඒ කොතන මේ ඥානචර්යාවත් කියන්නේ. ඊළඟට සංඛාර. සංඛාරත් එහෙම. අවිද්‍යාව සංඛාර මුලින් ස්කන්ධ පංචකයේ තියෙන සංඛාරයකුත් තියෙනවා. විභාග මට්ටමේ උපේක්ෂා සාගත මට්ටමේ සංඛාරයක් තියෙනවා. ඒ වගේම අවිද්‍යාපත්‍ය සංඛාරා විදියට යන අවිද්‍යාසහගත ලෝකයේ බන්නකොට හටගන්න සංඛාර උපාදාන ස්කන්ධයකුත් තියෙනවා. ඒ වගේම අර සංඥාවත් එකට යන ප්‍රඥාවත් එක මිශ්‍ර වෙලා යන සංඛාරයකුත් තියෙනවා. මහාවේදන්න සූත්‍රයේ සරුත් හාමුදුරන්ගෙන් අහනවා විඥානයත් ප්‍රඥාවත් දෙකක් දෙකක්ද කියලා. විඥානයත් ප්‍රඥාවත් දෙකක් දෙකක්ද කියලා අහනවා. උන්වහන්සේ සඳහන් කරන්නේ මේ දෙක වෙන් කරන්න බෑ කියලා. යම් කිසි තැනක ප්‍රඥාව තියෙනවා නම් එතන විඥානයත් එක්ක යන්නේ. විඥානේ නැතුව ප්‍රඥාවක් යන්නේ නැහැ. ප්‍රඥාව කියන්නේ චෛතසිකයක් යන්නේ. චෛතසිකේ නිකම් පවතින එකට විඥානයක් ඕන. ඒතරක් නෙවෙයි අවිද්‍යාවත් යන විඥානයත් එක්ක. දැන් මෙතන මේ කිව්වා වගේ මිච්ඡා දිට්ඨියත් එක්ක යනකොට ඔක්කොම එක මිච්ඡා දිට්ඨිය පැත්තට යන්නේ. සම්මා දිට්ඨියත් එක්ක යනකොට ඔක්කොම එක සම්මා දිට්ඨිය පැත්තට යන්නේ. අන්නේ වගේ සමහර අය කියනවා හිතට එන හැම අරමුණක්ම දුරු කරන්න නැත්තම් සිහි නොකර ඉන්න කියලා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයක් තර දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා යම් යම් විතරකනම් මනසට එන්නේ සියලු විතරක දුරු කරන්න කියලා. බුදුහාඳුර අනුමත කළාද? බුදුහාඳුර අනුමත කරේ නැහැ. සියලු විතරක දුරු කරන්න ඕනේ නැහැ. බුදුහාඳුර දේශනා කරන්නේ යම් කිසි විතරකයකින් අපේ හිතට අකුසල් පහළ වෙනවා නම් රාග දේශ මොහ ඇති වෙනවා නම් අන්න ඒ විතරකය දුරු කරන්න ඕන. අලෝභ අද්වේෂ සමෝහ පරිත්‍යාග සීලීත්වය මෛත්‍රිය කුසලය ප්‍රඥාව දින වෙන විතරක වලට මොකද කරන්න ඕන? ඒවා වඩන්නට ඕන. එතකොට පින්නතුනි බලන්න මේ සංඥා සංඛාර විඥාන හොඳ අවධානයෙන් ඉන්න මේ ටික. හොඳම අවධානයෙන් ඉන්න නිදිමත නම් ඔලුව ටිකක් ගස්සලා හරි හිටගෙන හරි ඉන්න පින්නතුනි කමන්නේ. ඇවිදවිද හරි ඉන්නේත් කමන්නේ. මේක තේරුම් ගන්න. වාඩිවෙලා ඉන්න ඕනේ. එතකොට විඥාන සංඥා සංඛාර මේ තුනම එකක් තියෙනවා විපාක මට්ටමේ අවස්ථාව. අර ස්කන්ධවල ප්‍රකෘති ස්වභාවය විපාක මට්ටමේ අවස්ථාව. ඒ ස්කන්ධ පංචකයේ තියෙන සංඥා සංඛාර විඥාන වලට මොකද කරන්න ඕන? ඒක පිරිසිඳ දැනගන්නට ඕන. ඒක දුරු කරන්න දෙයක් නෑ. ඒක දුරු කරන්න බෑ අපට. ඒ දුක්ඛ සත්‍යයේ තියෙන මේ ස්කන්ධ ටික පිරිසිඳ දැනගන්නට ඕන. ඒකට කියන්නේ පිරිසිඳ දැනගන්න කියලා. That should be realized. ඒ සංඥා, ඒ සංඛාර, ඒ විඥාන පිරිසිඳ දැනගන්නට ඕන. ඊළඟට අපට හට ගන්නවා නම් සංඥා, විඥාන, සංඛාර, අවිද්‍යාසහගතව. ඒක මොකද කරන්න ඕන? ඒක ප්‍රහීණ කරන්නට ඕන. අර පටිසම්පාදයට සම්බන්ධ වෙලා තියෙන ටික මේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් ඇස දුරු කරන්න කියලා, රූපය දුරු කරන්න කියලා, චක්කු විඤ්ඤාණය දුරු කරන්න කියලා කිව්වනම් මරේච උපමා සංඥා සංඥා මිරිගුවක් වගේ කියලා කිව්වනම් විඤ්ඤාණය ගිනිගෙන දැවෙනවා කියලා කිව්වනම් ඒ කොතන විඤ්ඤාණයද? ඒ කොතන විඤ්ඤාණයද? ඒ තමයි අර මුලින් ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධුණාට පස්සේ අපේ තියෙන අවිද්‍යාව නිසා අවිද්‍යා සාගතව ගත්තෝ අවිද්‍යා පත්‍ය සංඛාරා මට්ටමෙන් ගත්තෝ මෙන්න මේ විඥානය දුරු කරන්න කියලා කිව්වා. ඒ චක්ක විඥානය දුරු කරන්න කියලා කිව්වා. ඊළඟට අපි යමක් වඩන්න කිව්වනම් ප්‍රඥාවත් එක්කම දිවෙන සංඥා සංඛාර විඥාන දස සංඥාදී වඩන්න කිව්වනම් ඒ පොතනද කියන්නේ? ඒ කියන්නේ අර ඥානචර්යා පැත්තේ විද්‍යා සහගතව අවිද්‍යායත් වේවා අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ මට්ටමට යන මෙන්න මේ කුසලයේ වැඩෙන පැත්ත ලෝකෝත්තර කුසලයේ වැඩෙන නැත්තම් අත්ති භික්ඛවේ සම්මාදිට්ඨි අරියා අනවසා ලෝකෝත්තර මග්ගංගා මාර්ගයේ යන අත්ති භික්ඛවේ කම්මං අකනසුඛං අකනසුඛ විපාකං කම්මක්ඛයය සංවතති කියන මට්ටම. ගැටලුවක් තියෙනවද මේ ටික අහන්න? හොඳයි, අපි මේ සාකච්ඡා කරන්නේ දුක සත්‍ය. එතකොට දුක සත්‍ය පිරිසිඳ දැනගන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මොකද්ද පිරිසිඳ දැනගන්නට ඕන? පිරිසිඳ දැනගන්නට ඕන අර මුලින්ම ඇතිවන ස්කන්ධ පංචකය. අන්නේ ස්කන්ධ පංචකය හරියට නොදැනගත්තු නිසායි මම දැන් මේ මොහොතේ බාහිර රූපය තියෙනවා කියලා මේ ගන්නෙ. එතකොට අපි දැනගන්න ඕනේ වගේම දුක දුක් සත්‍යය කියන දෙකක් දැනගන්නට ඕන. ඉතින් මේකත් කලින් පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට දුක කියන්නේ සාමාන්‍ය කෙනෙකුට පේන දුක. ලැඩවීම මහලවීම ආදී මේ දුක මේක නෙවෙයි බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වීමදී අවබෝධ කරගත්තේ. ඇයි එහෙම කියන්නේ? ගෞතම බෝධිසත්වයන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ප්‍රථම ධර්ම දේශනාවෙන් සඳහන් කරනවා උන්වහන්සේට පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු කියලා. උන්වහන්සේට පෙර නොයසු විරෝධ ධමයක් පහළ වුණා කියලා. කවුද මේ සඳහන් කරන්නේ? අර්ථන් නැමතියගෙන් ලෙඩෙක් මහල්ලෙක් මලමිනියක් ගැන දැනගෙන ගිහිපු මේ උතුමන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ඇවිල්ලා කියනවා මං කලින් නොදකපු දෙයක් නොහපු දෙයක් මට පහළ වුණා කියලා. එහෙනම් අර සාමාන්‍ය ලෙඩවීම මහලවීමද දැක්කේ? පින්නතුනේ එදා දැක්කේ මෙන්න මේ දුක්ඛ සත්‍ය. මෙන්න මේ මුලින්ම ඇතිවන ස්කන්ධ පංචකය හටගෙන ඒක නිරුද්ධ වෙච්ච ලෝකෙක අවිද්‍යාවෙන් ගන්න ලෝකෙකයි අපි මේ ඉන්නේ කියලා මෙන්න මේ වෙනස දැකගත්තා. එතකොට අර කායිකව මානසිකව තියෙන දුක් ටිකට අපි දුක කියලා කියනවා. ඒ වගේ මේකට අපි දුක්ඛ සත්‍ය කියලා කියනවා. ඇයි ඒකට දුක්ඛ සත්‍ය කියලා කියන්නේ? ඒක පාදක වුණේ අර මුලින් තියෙන දුක්ඛ සත්‍ය නිසා ඒකට දුක්ඛ සත්‍ය කියලා කියනවා. අපි සරල උදාහරණයක් කියන්නේ බස් එක කියලා කියනවා, වාහනයක් කියලා කියනවා. හැම බස් එකක්ම බස් එකකුත් වෙනවා, වාහනයකුත් වෙනවා. හැබැයි හැම වාහනයක්ම බස් එකක්ද? හැම වාහනයක්ම බස් එකක් නෙමෙයි. බස් නොවන වාහනත් තියෙනවා. අන්න ඒ වගේම තමයි හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? ඥානචර්යාවෙන් ඉන්න අයත් ඉන්නවා. එකාතකින් විදර්ශනා වඩන කෙනා, අනිත් එකෙන් රහත් භාවයට පත් වෙච්ච උත්තමයන් වහන්සේලා, උන්වහන්සේලාට දුක්ඛ සත්‍යය තියෙනවා. දුක්ඛ සත්‍යය නැති කරන්න ගියොත් මොකද වෙන්නේ? එහෙනම් නිවන් දකින්න කොටනම් පිරුණ පන්නත්තුවා. එතකොට දුක්ඛ සත්‍ය කියලා කියන්නේ අර අතීත කර්ම විපාක විදියට ලැබෙන මුල් අත්දැකීම. ඒක දුරු කරන්න කියලා බුදුහම දේශනා කරේ නැහැ. ඒකට කියන්නේ පිරිසිදු දැනගන්න කියලා. ඒක පිරිසිෙන දැන ගත්තොත් හෝ අවිද්‍යාසාගතව නැවත ලෝකට යන්නේ නෑ. සංසාර චක්‍රය කියලා ජරාමරණ ස්පර්ශ කරන්නේ. ඒක තියාගෙන අපට පුළුවන් දුකෙන් නිදහස. ඒ නිසා තමයි රහතන් වහන්සේ නිවන් දැකලා තවදුරටත් ජීවත් වෙන්නේ. උන්වහන්සේලා දුක්ඛ සත්‍ය තිබුණාට දුක් විඳින්නේ නෑ. දුක්ඛ සත්‍ය පිරිසිෙන දැනගෙන ඉන්නවා. දැනගෙන උන්වහන්සේලා නිතර මේ අනිත්‍ය දුක නාත්ම වශයෙන් බලමින් සතියෙන් නුවණින් කාලය ගත කරනවා. එතකොට දුක සහ දුක සත්‍ය දෙකේ වෙනස. ඊළඟට දුක්ඛ සමුදය සහ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දෙකේ වෙනස. දුකට හේතුව මොකද්ද? දුකට හේතුව වශයෙන් සඳහන් කරන්නේ යායන් තණ්හා පෝනෝ භවික ආනන්දි රාගසහගත තත්‍ර තත්‍රා විනන්දිනේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. දුකට හේතුව කියලා කියන්නේ අර මුලින් දුක්ඛ සත්‍ය පිළිබඳව තියෙන අනුභවයෙන් මේ බාහිර ලෝකයක් ඇතැයි කියලා භවය ගත්තොතින් අන්නේ භවයටයි දුක්ඛ සමුදය සත්‍ය කියලා කියන්නේ. මේ මොහොතේ බාහිර ලෝකයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න එක. ගෙදර තියෙනවා, වාහන තියෙනවා, දරුවෝ ටික ඉන්නවා, මේ ඔක්කොම තියෙයි කියලා හිතාගෙන ඉන්න සමුදය සත්‍ය නෝ හරි. නමුත් ඇත්තට මේ ලෝකය මේ මොහොතේ අපි මනසින් නිර්මාණය කරගින්න ලෝකයක් මේක. එක මොහොතක එක දෙයක් විතරයි හිතන්නේ අපි. එතකොට මෙන්න මේ දුක්ඛ සමුදය සත්‍ය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අය දුකට හේතුව කියලා කියන බාහිර දෙයක්. බාහිර දේ තමයි අපට ඇල්ලෙන්නේ. නමුත් ඒකේ මූලයේ හේතුව තියෙන අභ්‍යන්තරයේ මේ නන්දි රාගය තමන්ගේ අභ්‍යන්තර ස්කන්ධ පංචකය තමන් කරගෙන අල්ලගෙන ඉඳීම. නමුත් බොහෝ දෙනෙක් හිතන් හිටියේ දුක තියෙන බාහිරේ කියලා. දුක එන්නේ බාහිරින් කියලා හිතලා එයා මොකද කළේ? බාහිර දේ පරිටික අයින් කළා. ඥාතින් ටික අයින් කළා, රැකිරක්ෂාව අයින් කළා, දරුවෝ ටිකත් අයින් කළා, අන්තිමට ඇඟේ තියෙන ඇඳුම් ටිකත් අයින් කළා. එයි දුකේනේ මේ වගේ කියලා. නමුත් මේ සියල්ලක්ම තියාගෙන උපරිම ලෙස රජකමක් තියාගෙන කෙනෙක්ට දුක නිදහස් වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ දේශනා කළේ නැතේ කාම යാനി චිත්‍රානි ලෝකේ සංඛප්පරාගෝ පුරිසස්ස කාමෝ. ලෝකේ තියෙන ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා. ඒවට කියන කාම ගුණ කියලා. සංඛප්පරාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයාගේ හිතේ තියෙන මේ චන්ද රාගයටයි කාමය කියලා කියන්නේ. මේකයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කියන්නේ. එතකොට බාහිර දේ දුකයි කියලා හිත හිතුවට පස්සේ කෙනෙක් මොකද කරන්නේ? අරින්ද්‍රිය බාන සූත්‍රයේ තියෙන උත්තර කියලා මානවකයා. ඔහුගේ ගුරුවරයා කියන්නේ කොහොමද ඉන්ද්‍රිය සංවර කරන්නේ? ඇස් වහගෙන ඉන්න, කන් දෙක වහගෙන ඉන්න කියලා තමයි කියන්නේ. ඇයි රූප දැක්කොත් තමයි කෙලෙස් ඇති වෙන්නේ, ශබ්ද ඇහුවොත් තමයි කෙලෙස් ඇති වෙන්නේ. ඒ නිසා ඇස් දෙක වහගෙන ඉන්න, කන් දෙක වහගෙන ඉන්න කියලා. බුදුහාඳුර අහන විහිනම් උපතින්ම අන්දය බිහිරියය භාවිතේන්ද්‍රිය පුද්ගලයන්ද කියලා. නිවන් දැකව පුද්ගලයන්ද කියලා. එහෙම නෑ පින්නතුනේ. බාහිර ලෝකයේ මේ අපට රූපයක් මේ මොහොතේ පේන්නේ අපේ අතීත කර්ම විපාක විදියට. ඇතැමකට කුසල කර්ම විපාකයේ ආනිසංසයක් මේ හම්බෙන්නේ අපට. ඒ ලැබෙන එක නෙමෙයි වරද. ඒ ලැබිච්ච දේ අපේ අවිද්‍යාවෙන් තමන්ගේ කරගෙන තමන්ගේ ලෝකයක් නිර්මාණය කර ගැනීමයි දුකට හේතු වෙලා තියෙන්නේ. එනිසා දුක්ඛ සමුදය සහ සමුද ආර්ය සත්‍යය. සමුදය කියන අර බාහිරට තියෙන බැඳීම සැබැල්ලෙසම සමුද ආර්ය සත්‍යයේ තියෙන මේ අභ්‍යන්තර ස්කන්ධ පංචකෙට තියෙන ආසාව කැමැත්ත. ඒ කැමැත්ත නිසා තමයි තමන් කැමති දේවල් ප්‍රාර්ථනා කරන්නේ. බැරි වෙලාවත් දුකට හේතුව බාහිර දෙයක් කියලා කිව්වනම් මොකද වෙන්නේ? හේතු දෙකක් කියන්න වෙනවා. ලෝභය විතරක් කියලා බෑ, ද්වේෂයත් කියන්න වෙනවා. ඒ දුකට හේතුව කැමති දේ විතරක් නෙවෙයි, අකමැති දේටත් දුක් වෙනෝනේ. දුකට හේතුව බාහිර දෙයක් වශයෙන් පැනෙවුවා නම් දුකට හේතු දෙකක් කියන්න වෙනවා. තෘෂ්ණාවයි ද්වේෂයයි දෙකම කියන්න වෙනවා. නමුත් හේතු එකයි කියලා තියෙනවා. මේකට ආසමිය අභ්‍යන්තරයට ආසාව තියෙන්නේ අපි ඒ ආස දෙයට තමන්ට මතයට එකඟයිට කැමති මතයට විරුද්ධයත් එක ද්වේෂ කරනවා. එක සුළු මොහොත ඇති අපේ ආකල්පවල වැරදිච්ච ගමම්ම කේන්ද්‍ර ගන්නව තරහ වෙනව කතා කරන්නේ. මේක තමයි ස්වභාවය. එතකොට හේතුව තියෙන එක එක හේතුව ඇතින්නේ ඒක එක කාසිය දෙපැත්ත වගේ දුක්ඛ සමුදය සහ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධය සහ නිරෝධ ආර්ය සත්‍ය එතකොට තෘෂ්ණාව දුරු කරන්නේ යෝතස්සායේ වාසයේ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ය අනාලයෝ මෙන්න මේ අභ්‍යන්තර නන්දි රාගයේ තියෙන ආසාව සම්පූර්ණයෙන්ම දුරු කරලීමයි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියලා කියන්නේ බාහිර දේවල් අයින් කිරීම නෙවෙයි බාහිර දේවල් අයින් කිරීම සාමාන්‍ය ලෝකයේ තියෙන නිරෝධයටපත් වීම ඇති ලෝකයක නිරෝධයටපත් වීම තමයි සාමාන්‍ය නිරෝධය කියලා සැලකන්නේ නමුත් බුදුදහමෙන් කියන්නේ අනුත්පාද නිරෝධයක් කියන්නේ ලෝකේ නිර්මාණය නොවන විදියටම අභ්‍යන්තරයෙන්ම නිවන සැනසෙන ධමයක් මේ කියන්නේ එතකොට පින්නත ඊළඟට මාර්ග සත්‍ය ඔන්න ඊළඟට තමයි අපට අපි මේ සාකච්ඡා කරන්න මාර්ග සත්‍යය අර මුල් ටික දැනගත්තු කෙනාට තමයි ඊළඟට ලෝකයේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නිර්මාණය වෙන ශ්‍රද්ධාව හටගන්නේ පින්නතනි අපි සාමාන්‍ය විදියට ලෙඩවීම මහලුවීම මරණය දුකයි කියලා දැනගත්තා නමුත් අපි දුක්ඛ සත්‍ය විදියට දැනගත්තොත් ඇත්තටම දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මෙන්න මේ ස්කන්ධ පංචකයේ නොදිනීම කියලා දැනගත්තොත් මොකද වෙන්නේ? පින්නොතිනේ මෙන්න මෙතනින් තමයි දුක්ඛෝප නිසා සද්ධා කියලා කියන්නේ. දුක පිළිබඳ අවබෝධය නිසා සද්ධා හටගන්නවා කියන්නේ මේකයි. සාමාන්‍ය ලෝකයේ කෙනා දුක්ඛෝප නිසා සද්ධා කියන්නේ කොහොමද? දුක් විඳිනකොට සද්ධා හටගන්නවා කියන්නේ. දුක් විඳිනකොට සද්ධා හට ගන්නවා නම් ওই निराහාරව ඉන්න දුප්පත්ව ඉන්න අයට තමයි දුක සත්‍ය හොඳටම අවබෝධ වෙන්න ඕන. හිරේ ඉන්න අයට බරපතල වැඩ සහිතව හිරේ ඉන්න අයට එල්ලුම් ගහට නියම කරපු අයට තමයි හොඳටම දුක සත්‍ය අවබෝධ වෙන්න ඕන. පින්නොතන යසකුල පුත්‍රයා කියලා කියන්නේ බුදුහාඳුරන්ට වගේම සිද්ධාර්ථ කුමාරට වගේම ප්‍රාසාද තිමිච්ච සුඛෝභෝගී ජීවිතයක් ගත කරපු කෙනෙක්. අනුරුද්ධ හාමුදුරුවෝ කියලා කියන්නේ නැහැ කියන වචනවත් අහලා නැහැ. ඒ තරම් පින්වන්ත කෙනෙක් මේ වගේ අතිශය සුඛෝභෝගී ජීවිත ගත කරපු අය හිටියා. අපි මේ අද විවහාර කරන කිසිම දුකක් ඕන භුක්ති විඳින්නේ නැහැ. එහෙම අය දුක අවබෝධ කරගත්තා. දුක තේරුම් ගන්න දුක විඳින්න අවශ්‍ය නැහැ පින්තුනි. අපි අද කියන දුක විඳින්න ඕනේ නැහැ. මෙන්න මේ දුක්ඛ සත්‍ය මේකයි කියලා තේරුම් ගත්තොත් කෙනෙක් ඔහු තේරුම් ගන්නවා අද අපි යම් තාක් දුකක් විඳිනවා නම් ලෙඩ වුණා කියලා, මැරුණා කියලා, මහලුණා කියලා, ප්‍රිය විප්‍රයෝගය කියලා, කැමැති පරිදි නොපවතිනවා කියලා දුකක් විඳිනවා නම් ඒ හැම දුකක්ම විඳින මොකක්ින්දද? මේ මොහොතේ දකින්න රූපය නිරුද්ධ වෙච්ච රූපයක් කියලා දන්නේ නැතිකම නිසායි මේක වෙන්නේ. ඔබයි හිතට යම්කිසි දුකක් එනවා නම් විතරක් නෙමෙයි ඔබේ කයට යම්කිසි වේදනාවක් මේ මොහොතේ එනවා නම් ඒකත් තේරුම් ගන්න. ඒ කායික වේදනාවක් වන්නේ අර මුලින් කාය ස්පර්ශය කාය විඥානේ නිරුද්ධ වෙච්ච තැනක මේ මනෝ විඥානෙම මේක එන්නේ කියලා එකක් තේරුම් ගන්න. පින්නතනි මෙන්න මේ අවබෝධය આવොත් තමයි තේරෙන්නේ අපි කොච්චරනම් දුකක් අද විඳලා තියෙනවද? ඒ දුක විඳීමේ නොදැනුවත්කම නිසා නේද? මේක නේද දුකෙන් නිදහස් වෙන මාර්ගය කියලා තේරුම් ගත්ත ගමන්ම පින්නතනි මෙතෙන්ට තමයි ශ්‍රද්ධාව හටගන්නේ. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර අය හෙට වෙනි දවසේහි විවාහ වෙන්න කියලා මගුල් ඇඳුම් ටික ගෙනලා තියාගෙන හිටියා. අද වෙනි දවසේ මහනුවර. හෙට දවසේ මහා මාලිගාවක් හැදලා මන්දිරයක් හැදලා ගෙව දෙන්න හිටපු අය ඒක අත්හැරලා මහනුවර අද වෙනි දවසේ. හෙට වෙනි දවසේ රාජාභිෂේකයේ ඔටුනු පැනදීමේ උත්සවය තිබිච්ච අය ඔටුනු පැත්තකට දාලා අද වෙනි දවසේ මහනුවර. ඒ මහණුනේයි පින්නතුනි බුදුහාඳුරන්ගේ ලස්සන දැකලාද? රහතන් වහන්සේලා සිය ගානක් එක පේකට ලස්සනට යනවා දැකලාද? වැඩි දෙයක් තබා බුදුජානන් වහන්සේගේ දිව්‍ය ඥානය උන්වහන්සේගේ යමක මහා ප්‍රඥාහර දැකලාද මහණුනේ මේ? ඒ කිසිම දෙයක් නෙමෙයි පින්නතුනි. මෙන්න මේ චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය දැකලා මහණුනේ. මේ දුක්ඛ සත්‍ය අහන වෙලාවේදී අපි සසරෙදි පුහුණු කරපු ශ්‍රද්ධා දින්ද්‍රිය ධර්මත් අපට තියෙනවා නම් ප්‍රඥාව තියෙනවා නම් පින්තුණි අපට හරියටම මේකෙන් හතරම අවබෝධ වෙනවා. ගාමපති සූත්‍රයේ දේශනා කරනවා එක සත්‍යයක් අවබෝධ කරගන්න කෙනා මේ හතරම අවබෝධ කරගන්නවා කියලා. එතකොට අපිට මොකද්ද පින්තුණි ඇත්තටම කරන්න තියෙන්නේ? මෙන්න මේ යථාර්ථයේ කාතකෙන් සුතමේ ඥාන විදියට ලබා ගන්නට ඕන. මේ අවබෝධයෙන් නොලබා අපට සීලයට එන්න බෑ. සාමාන්‍ය සීලය රැකලා පන්සිල් රැකලා සුගතිගාමී වෙන්න පුළුවන්. ඒ කතාවනේ අපි මේ කතා කරන්නේ අද. අද මේ අපි කතා කරන්නේ සම්පූර්ණම අවිද්‍යාව නිරෝධ වෙන මාර්ගය මේ කතා කරන්නේ. ඒ සඳහා අපි මොකද කරන්නට ඕන? ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඥානතු වහන් භික්ඛවේ පස්සතු ආසවනං කයං වදාමි නො අඥානතු නො අපස්සතු කියලා. මහණෙනි මම ආශ්‍රවයන්ගේ සේවීම පණවන්නේ දන්න කෙනාට දකින්න කෙනාට කියලා. මොකක් දන්න කෙනාට මොකක් දකින්න කෙනාටද? ආසවක්කේ සූත්‍රයේ දක්වනවා මෙන්න මේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය දන්න කෙනාටයි දකින්න කෙනාටයි මා මේක පණවන්නේ කියලා. සම්මාදිට්ඨි පුරේ ජවම් කියලා කියනවා සම්මාදිට්ඨි පෙරමුණ යන්නට ඕන. සුතමේ ඥානෙ මුලින් තියෙන්නට ඕන. මෙන්න මේ දර්ශනීය නැමැති ආලෝකයේ අරුණෝදය පෙරදිගින් අපට ලැබුණොත් තමයි සැබැලස මාර්ය සංග මාර්ගයක් නිර්මාණය වෙන්නේ. එහෙම නැතුව අපි සීලය විතරක් ගත්තොත් මොකද වෙන්නේ? අපි සීල රැකලා භාවනා කරලා බලාපොරොත්තු වෙනවා කලක් ගියාම නුවණ ලැබෙයි කියලා. හරියට වාහනෙට නැගලා වාහනේ පදවගෙන යනවා යන තැන හම්බෙයි කියලා යනවා. හම්බ වෙනවද? වාහනෙට නගිනකොටම තමන් දැනගන්න ඕන කලින් නොගියපු තැනක් නම් නෙවිගේටරේට දාගන්න ඕන ඇඩ්‍රස් එක. නැත්තම් තමන් යන තැන මතක් කරගෙන තමයි යන්න ඕන. ඒ විතරක් නෙවෙයි ගමනාන්තයට එන කම්ම මේක මතකේ තියෙනවා. දැන් බලන්න ඔබ ආද ගෙදරින් පිටත් වුණානේ. පිටත් වෙනකොට මොලේ මොකද තියඳ පන්සල මෙහෙම හඳුන ලස්සනට පුටු තියලා ඇති. මල් එහෙම තියලා ඇති. කවුරු ඉඳීද? ඉස්සරහා සීට් එක ඉතුරු වෙලාද? කට්ටිය පිරෙලද්ද? දාන ගෙනල්ලද්ද? වෙලාවට යන්න පුළුවන් නේද? මේව ටික හිත හිතනේ ඔබ ආවෙන්නේ කී වතාවක් ඔබ මගදී දිහිතන්නේ නැද්ද? දින දින අන්නේ වගේම තමයි මේ නිවන් මඟ කියන එක. අවසාන ඩෙස්ටිනේෂන් එක සිහිනමව මඟ මේ ඩ්‍රීම් එක තියාගෙන මේ යන්නේ. මොකක්ද අවසාන අපේ සිහිනේ ෆයිනල් ගෝල් එක මොකක්ද? ෆයිනල් ගෝල් එක තමයි අනුත්පාද නිරෝධය. ස්කන්ධ පංචකයේ අපචයට යෑම, නිරෝධයට යෑම. නැත්තම් බහරණික්කේ පරිස්කන්ධ පංචකයේ බිමින් තිබීම. උපාදාන ස්කන්ධ පංචකයක් විදිහට ගත්ත එක බිමින් තිබීම. නැත්තම් අනිමිත්ත ශූන්‍යත අපහිනිත කියන විදිහට දකින්න එක. නැත්තම් අවිද්‍යා සහගත වෙන අභිනන්දතින අභිවදතින අජ්ජෝ සාහිත්‍යයට කියපු විදිහට ඒ ගැන සතුට වීම, ගුණ කීම, එහි බැස ගැනීම කියන මෙන්න මේ අවිද්‍යා සහගත වෙකින් දුර වෙන්නයි සිහින අනාගතේ. එතකොට මේ ධර්ම ශ්‍රවණය කළ අවසාන රිසල්ට් එක මොකද්ද? යත් ආපෝච්ච පඨවිච තේජෝ වායෝ නගදති. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූප වල හිත නොබෙසන ගන්නාසේ මනස තබා ගැනීම. නැත්තං යත් නාමංච රූපංචාසී සංගපරොජ්ජති. නාම රූප දෙක ඉතුරු නැතුවම අර මුලින් ලැබෙච්ච ස්කන්ධ පංචකයේ දෙක නිරුද්ධ වුණා කියලා නිරුද්ධ වෙච්ච නිරෝධය අන්තිටපත් වීම. අද ඉන්නේ මොන අන්තයේද? අද ඉන්නේ සමුදය අන්තයේ ඉන්නේ. අර මුලින් හටගත්තු සමුදේ පැත්තේ ඉඳගෙන තාම මේක හටගෙන මේ හිතන මොහොතක් පාසා මේක අල්ලගත්තු තාමත් තියෙන කියලා අල්ලගත්තු පැත්තේ මේ ඉන්නේ. අන්නේ සමුදය අන්තයේ ඉඳලා නිරෝධය අන්තයට හිත තියන්නේ නැහැ මේ ඔක්කොම දේවල් කරන්නේ. අන්නේ ඒක තමයි ෆයිනල් ගෝල් එකේ තියෙන ඩ්‍රීම්ස් අපේ. ඒ අවසාන ඉලක්කයේ තියෙන සිහින මේවා. අන්න ඒක හිතේ තියාගෙන තමයි අපි සම්මා සංකප්ප හොඳ කල්පනාවලින් ඉන්නවා. පංචකාම සම්පත්තියෙන් ටිකින් ටික අයින් වෙනවා. නිතරම මෛත්‍රිය සහගතව ඉන්නවා. අනිත් ඇට පීඩා කරන් දරන උත්සාහය ටිකින් ටික අඩු වෙනවා. සම්මා වාචා හොඳ වචන කතා කරනවා. සම්මා කම්මන්ත ප්‍රාණඝාත සොරකම් ආදීන් වැළකෙන කොහොමද? වැළකෙන යන්න අර සිහිනේ තියාගෙන. හරියට අපි මේ ෆ්ලයිට් එකේ යනවා වගේ අපේ ගමනාන්තයේ සිහි කරගෙන අපි යන රටේ අය බලන්න හිතේ තියාගෙන තමයි ෆ්ලයිට් එකේ ඉන්නේ. කෑමක් කෑවත් වෙන දෙයක් කරත් අපි ෆ්ලයිට් එකේදී අරක හිතේ තියාගෙන අපි ඉන්නේ නේද? අන්න ඒ වගේ තමයි මේ අපි හැම දෙයක්ම මේ ෆ්ලයිට් එකේ ඉන්න වගේ මේවා අපි අද කරන දේවල් ඔබ ඉගෙන ගන්නව නම් ඉගෙන ගන්න එක, දරුවෝ හදන එක, රැකියාවක් කරන එක, ගෙදර මෝගේජ් එක ගෙවන එක, විදුලි බිල් එක ගෙවන එක, මේ කිසිම දෙයක් අපේ ෆයිනල් ගෝල්ස් නෙවෙයි. මේ හැම දෙයක්ම අපි කරන්නේ මොකක් සඳහාද? වැඩි දෙයක් තමයි අපි දානයක් දෙන්නේ ෆයිනල් ගෝල් එක විදියට නෙවෙයි. වැඩි දෙයක් තමයි අපි සීලයක් රකින්නේ අවසන් ඉලක්කෙට නෙවෙයි. වැඩි දෙයක් තමයි අපි හිත එකඟ කරන්නේ සමාධිය වඩන්නේ, සමතය පුහුණු කරන්නේ අවසන් ඉලක්කය සඳහා නෙවෙයි. අපි අවසන් ඉලක්කය මෙන්න මේ නාම රූප විඥානාදී මේ කිසිඳු දෙයක හිත බැස නොගන්නාසේ හිත මුදවාගෙන විමුක්තියට පත්වීම ඉලක්කය තියාගෙන මේ කරන්නේ. දරුවෙක් හැදුවත් හදන්නේ මේක හිතේ තියාගෙනනේ. ඒ දරුවට හොඳට උගන්වලා ඒ දරුව නිදහස් කළා මේ දහම ප්‍රැක්ටිස් කරන්නේ මේක කරන්නේ. දරුවගේ වැඩ ඉවර කළා මේක කරනවානේ. දරුවත් එක්කම දරුවට කියා දෙන්නේ මේක කරන්නේ. පාසල් යනවා නම් යන ගමන් මේක කරනවා. රැකියාවක් කරනවා නම් රැකියාවක් කරන ගමන් මේක හිතේ තමයි කරන්නේ. ආඳුරන්නේ දානිය සෝදානම් කරනවා නම් සෝදානම් කරන ගමනොත් දෙට්ටේ දෙට්ටමත් තම බලමින් කරන්නේ. මෛත්‍රී භානක් වැඩුවත් මේ මෛත්‍රී සිතුවිල්ල අවසානයේදී මේ නිරුද්ධ වෙච්ච කෙනෙකුටයි මම මේ මෛත්‍රී වඩන්නේ කියලා එක දැක දැක කරන්නේ. ඔහු කුමන දේ කරත් කරන්නේ අර අවසාන ඉලක්කය සඳහා ළඟා වෙමින්. එතකොට ඔහු මේ අද කරන දේවල් වලින් ගැටුමටපත් වෙන්නේ නැහැ. ඔහු හැකිතාක දුරට මේ කරන දේවල් ටික සාමකාමීව කරගන්න බලනවා. ඔහුට ඕන තරම් බැනුමහන පුළුවන් ඊට පස්සේ. ඕන තරම් නිඳාපාස වෙන්න පුළුවන්. ඕන තරම් නොසලකිලි ඔහුට ඉගෙන උහල ගන්න පුළුවන්. ඔහු ලැබෙනකොට ඔහු hina වෙනක විතරයි කරන්නේ. නැත්තම් දුකට පත් වෙනානේ මේක නම් මන්නේසා කුසලයක් කරගන්න ඕනේද කියලා එයාගෙන දුක අපට අපි ගැන නෙවෙයි. ඇයි අපට මේ හැම දෙයක්ම අපේ ආන්දියක් ගමන් මගට මල් පාවඩ බවට පත් වෙනවා. ඇයි අපටම අපේ රිසල්ට් එක චෙක් කරගන්න මේ උදව් කරන මෙයා. දැන් මේ අපිට වෙනස්කම් ගන්නකොට අපිට දැන් කේන් තියනවාද කියලා අපිට චෙක් කරගන්න පුළුවන් දැන්. පින්නතුනි බලන්න මේ ආධ්‍යාත්මික ගමන් මගට බැසගත්තට පස්සේ මේ සම්මාදිට්ඨියෙන් ඇතිවන මේ ගමන් මගේ වෙනස අර ඊටාම සස්ත්‍රීක වූ ගහක ඊටාම මිහිරි වූ ඵලයක් උබ්බේජයක් මිදිබේජයක් නැත්තම් වෙනත් රසවත් අඹ ඵලයක් අප යම් කිසි භූමියක පැල කරවතින් ඒ භූමියේ තියෙන කොයිතරම් මිසරු දෙයක් හෝ ඇතැම් වෙලේ ඉතාම අපිරිසුදු ජලාශවල වතුර හෝ අරගෙන ඒක ඉතාම රසවත් පානයක් රසවත් ඵලයක් අපට ලබා දෙනවා වගේ කල්යාණ මිත්‍රත්වයේ නැමැති අරුණෝදයෙන් අරුණැල්ල අපේ ජීවිත ලැබිලා මේ සම්මාදිට්ඨිය ආදී ආරස්ඨංග මාර්ගය අපේ ජීවිතේ ලැබෙනකොට මොකද වෙන්නේ? අපි යම් කිසි ක්‍රියාවක් ප්‍රාර්ථනාවක් කරනවා නම් ඒ හැමදේම හොඳ පැත්තට අපි කරන්නේ. ඒ හැමදේම කරන්නේ මෙන්න මේ උසස්තම වූ මේ ආධ්‍යාත්මික ඉලක්කය අපේ ජීවිතේ ඉදිරිපස තියාගෙන තමයි ජීවිතේ හැම දෙයක්ම අපි කරන්නේ. මෙන්න මේ ප්‍රතිඵල විදියට අපට ධර්මයේ සාන්දෘෂ්ටික බව අකාලික බව අපට පේනවා. මෙතනින් තමයි ධර්මය ස්වාකාතයි, සම්දිත්තිකයි, අකාලිකයි, එහිපස්සිකයි, ඕපනයිකයි, පච්චත්තං වේදසබ්බෝ විඤ්ඤෝ කියලා පේන්නේ මෙන්න මෙතෙන්ට. මේ ධර්ම ඇත්තටම කොච්චර නම් ඉක්මනින් ප්‍රතිඵල ලැබෙනවද? අපි වෙනද ගෙදර ඔක්කොම අස්පරස් කර කර හිටියේ, සුද්ධ කර කර හිටියේ සැනසීමක් ලබන්න කියලා. එක පැත්තක අතු ගාලා අනිත් පැත්තේ යනකොට කොළ වැටිලා. ඒ පැත්තේ ගිහලා එනකොට කුස්සියේ ඉඳුල් භාජන දෙක තියලා. ඒ පැත්තේ ටික සුද්ධ කරලා යනකොට අනිත් පැත්තේ ඇඳන් පොට්ට ටික ළමයා ඔහෙ අවුල් කළා. කෙලවරක් නැහැ නේ. පින්නතුනි මේ බාහිර දේවල් පිළිවෙඩ කරන එක කවදාවත් අපට කෙලවරක් කරන්න බෑ. වැඩි දියන් බලන්න පින්නතුනි අපේ ශරීරය නේ. අපේ ශරීරේ නඩත්තු කරන්න කොච්චරද අපි කරනවද? ඒක ඇඳුමක් ගන්න බලන්නේ පිනතුනේ ඇඳුම අරගෙන ඇඳුම ඇඟට දාගත්තට පස්සේ ආයෙ පුළුවන් දෙයක එහෙම අලමාරිය දාන්න. දාන්න බෑනේ. ඔබ බෙදාගත්තු කෑම ටික ඒ කෑමකට ඔබ අත තිබ්බොත් ඔබට පුළුවන් අඩු ගන්න ඔබටම ගන්න හරි පස්සේ ගන්න කියලා එක වෙන් කරන්න. ඉතින් අනිත් කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් එක ගැන අමුතෙන් අහන්න ඕනද නේ? අපි දවසට කී වතාවක් මේක පිරිසුදු කරනවද? දවසට කී වතාවක් වතුර කැම්වීම දෙනවද මේනි? මේ කිසිම දෙයකින් පිනොත් නෑ අපි බලාපොරොත්තු වෙන සැනසීම මේ බාහිරින් නෙවෙයි මේක තියෙන්නේ. අන්‍ය බාහිර දේ සාමාන්‍ය විදිහට නඩත්තු කරන ගමන් අපි මේ ආධ්‍යාත්මික ඉලක්කය සඳහා මේ සම්මා දිට්ඨිය පෙරට කොට ගත්තෝ මේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය පිළිබඳ මනස දැක්මෙන් අපි මේ ආධ්‍යාත්මික ගමනම ආරම්භ කරන්න ඕන. පින්නතුනි බලන්න මේ කරුණු හතර අපට පැහැදිලි වෙනකොට අපට විශේෂ ඥානයක් ලැබෙනවා. මොකද්ද? ඒ තමයි අපි ධර්මයේ නාමයෙන් කුමන දේ ඇහුවත් කුමන දේ පුහුණු කරත් ඒක කොතෙන්ටද අයිති කියන එක අපි දන්නවා. යම් කිසි කෙනෙක් කිව්වටින් සතර මහා භූත රූප පිළිබඳව හිත තියලා එකඟ කරන්නේ කියලා කිව්වටින් අපි දන්නවා මේක මාර්ගයද මාර්ග සත්‍යද කියලා. යම් කිසි කෙනෙක් කිව්වටින් කයේ වේදනාවක් එනවා වේදනාව දිහා බලාගෙන ඉන්න කියලා කිව්වටින් ඒ වේදනාව ඇති වෙනවා නැති වෙනවා කියලා බලන කිව්වටින් අපි ඒ දන්නව මේ සමතයද විදර්ශනාවද කියලා දන්නවා අපි. අපට අයි කිසිම තැනක පිනොතුන ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඕන කෙනෙක්ගේ බනහන්න ඕන තැනක යන්න. හැබැයි මේ දර්ශනේ තියාගෙන යන්න තමයි. එහෙම නැතුනොත් මොකද වෙන්නේ? එහෙම නැතුනොත් වනේ අන්ද ගජෝ විය. වනාන්තරය විදින අන්ද ඇතෙක් වගේ වෙනවා. හැම පැත්තටම යනවා මේ පැත්තට නෝ ආයි පැත්තේ හොඳයි කියලා ටික කරක් යනවා. ආයි මේ පැත්තට නෝ මේ පැත්තත් හොඳයි කියලා කියනවා. හැමදාම මගටමයි කාලය ගත වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ චතුරාර්ය සත්‍ය දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන හතරත් දුක්ඛ ආර්ය සත්‍ය සමුදාර සත්‍ය නිරෝධාර සත්‍ය මාර්ගාර සත්‍ය කියන මෙන්න මේ හතරෙත් වෙනස හැකිතාක් දුරට නිරාකරණය කරගන්න උත්සාහ කරනවා. එහෙම කරපු පමණට අප දන්නවා මේ කරන අනුශාසනාව මේ ධර්ම දේශනය උත්පාද නිරෝධයටද කියන්නේ අනුත්පාද නිරෝධයටද කියන එක අපි දන්නවා. මේ බණ කියන්නේ හටගත්තු දෙක නිරෝධයක් කියන්නේ කියනවද මේ? නැත්නම් හටගන්න නැති විදියට හේතු ඝාතක විදියට අනුත්පාද නිරෝධයටද මේ බණ කියන්නේ කියලා අපි දන්නවා. බාහිර රූප කලාපයක් ගත්තත් රූපයක් එක තත්පරයකට කෝටි වාරයක් බිනි බිනි යනවා කියලා බැලුවත් ඒ මාර්ගයද මාර්ග සත්‍යද? ඒ මාර්ගය පිනුතුන මාර්ග සත්‍ය නෙවෙයි. ඒ මාර්ගය තේරුම් ගත්තට චතුරාර්ය සත්‍ය තේරුම් ගත වෙන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? මේ බාහිර පේන රූප කලාපයන් තත්පරයකට මෙච්චර වාර ගානක් කැඩෙනවා බිඳෙනවා කියලා තේරුම් ගත්ත නම් ඒකනම් අනිත්‍ය කියන එක. ඒකනම් දුක සත්‍ය. එහෙනම් විද්‍යාඥයෝ අපට වඩා කලින් දුක සත්‍ය තේරුම් ගත්ත අය වෙන්නවා. ඒ විද්‍යාගාරවල මීට වඩා සාර්ථක ඇටම් එක බෙදලා ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන බෙදලා ඉතාම සියුම් උපකරණ වලින් එයා හොඳටම මේ වෙනස දැකලා තියෙනවා. බාහිර රූපයක වෙනස දැක්කට ඒක අනිත්‍ය දැක්කා වෙන්නේ නැහැ. එහෙනම් බුදුදහමේ මොකද කියන්නේ? ඒ බාහිර දෙයක වෙනස බලන්නේ මේ හටගත්තු දෙයක නිරෝධය බලන්නේ. හටගත්තු දෙයක නිරෝධය කියන්නේ මේ බලන වෙලාවේ රූපය තමන්ගේ මේ මනසින්ගත් රූපයක් බලන්නේ මේ. ඇත්ත රූපේ නෙමෙයි මේ. අර ගැලැක්සියන් දෙස බලන විට ගැලැක්සිය මීට ආලෝක වර්ෂ 100 ගණනකට කලින් විනාශ වෙච්ච ගැලැක්සියක් බලනවා වගේ මේ වීදුරුවේ මේ අංශු වල මේ අපි බලන්නේ අනිත්‍ය ඒ නිරෝධ වෙච්ච එක මේ මනසින් අරන් මේ බලන්නේ. ඒක බුදුදහමෙන් බැහැර කළා නෑ. ඒක මාර්ග සත්‍ය විදියට සතර සතිපට්ඨානේ කායනුපස්සන ආදී හතරක් තියෙන්නේ මේ මාර්ගය තමයි. හැබැයි මේ මාර්ගයේ නෙවෙයි අවසානය. එතෙන්ට හිත තියලා ඊට පස්සේ තවත් පියවරක් ඉදිරියට යන්නට ඕන. සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු විදියට සතිපට්ඨාන භාවනාවට යන්නට ඕන. සතිපට්ඨානියත් සතිපට්ඨාන භාවනාවත් සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාවත් කියලා කොටස් තුනකට බෙදලා තියෙනවා. සංයුත්තනිකායේ සතිපට්ඨාන සංයුත්තේ ඉබ්බංග සූත්‍රය. එතකොට මුලින් සිහිය තියෙන එක එකට සතිය සතිමත් බවයි. ඒකට කියන්නේ ආයෝහන ලක්ෂණ කියලා අල්ලගන්න එක. එක පැත්තකින් අල්ලගන්න වර්තමානයේදී අනිත් පැත්තෙන් ඡේදන ලක්ෂණ විදිහට ප්‍රඥාවෙන් අනිත්‍ය දුකනාත්ම බලනවා, සමුදේවය බලනවා. මේක මෙතන හටගන්න හේතුනේ අභ්‍යන්තර හේතු ටිකක්. ඒ අභ්‍යන්තර හේතු ඇතිවීමෙන් මේ ඵලය ඇති වුණා. ආහාර සමුදියෝ, රූප සමුදියෝ, ආහාර නිරෝධා, රූප නිරෝධෝ කියලා දකිනවා. එතකොට බාහිර දේක කැඩෙන බිඳේක නම් අවසානය, ඒක බුදුදහමින් පැවසෙන අවසාන නිස්සාව නෙවෙයි. එතකොට මෙන්න මේත් එක්ක අපට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය අපට ප්‍රකට වෙනවා. බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලිව දේශනා කරන ගාමපති සූත්‍රයේදී යම් කිසි කෙනෙකුට එක සත්‍යයක් තේරෙනවා නම් ඔහුට අනිත් සත්‍ය ටිකක් තේරෙනවා කියලා. දුක තේරුණා නම් දුකට හේතුව තේරෙනවා, නිරෝධය නිරෝධගාමිනී පටිපදාව තේරෙනවා. දුක නිරෝධගාමිනී පටිපදාව තේරුණා නම් අනිත් එක තේරෙන, මේ වගේ අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. මේ හතරම තේරුම් ගන්න ඕනේ කියලා එකක් නැහැ. හතරම අනුපිළිවෙලට තේරුම් ගන්න ඕනේ කියලා එකකුත් නැහැ. මේවා විවිධාකාරයෙන් බුදුහාමර දේශනා කළ තුනේ එක එක පරයය වලින්. ඒ ඔඩියන්ස් එකේ තියෙන බුද්ධිමහිම අනුව බුදුරජාණන් වහන්සේ විවිධ ක්‍රම වලට මේක දේශනා කළා තියෙනවා. එතකොට පින්නතුනේ අපි ඊළඟට බලන්න ඕන ප්‍රැක්ටිස් එක මොකද්ද කියලා. ඊළඟ වටිනාම දේ මේක. මුලින් සුතමේ ඥානය වශයෙන් අපි අසහා දැනගත්තා. ඒක සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨි පුරේ ජවන් කියලා කිව්වා. සම්මාදිට්ඨි පෙරමුණේ යන්නට ඕන. Vision is first. Right understanding is first. Then we go forward. සම්මා සංකප්ප, සම්මා වාචාදී මේ කාරණාවලින් ගිහිල්ලා මේවගෙන් සම්පූර්ණ වෙන්නේ මොකද්ද? මේවගෙන් සම්පූර්ණ වෙන්නේ සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව. එකාතකින් සිල්වත් වෙනවා. කායික වාචික සංවරය ඇති කරගන්නවා. දැන් ඔහු සිල්වන්තුනේ කොහොමද? නිකන්ද? ඔහු නිකන් නෙවෙයි, ඔහු දර්ශනයක් සහිතවයි සිල්වන්තුනේ. මේක තමයි සඳහන් කරන්නේ කරණිමෙත සූත්‍රයේ දිට්ඨිං අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන්නේ මේකයි. දර්ශනෙන් යුක්තව සම්මාදිතේ යන්නේ කියන්නේ මේකයි. එහෙම නැතුව සීලෙන් පටන් අරගෙන යනකොට දර්ශන ඇති වෙනවා කියන කතාවක් නෙවෙයි. මුලින්ම ඇඩ්‍රස් එක දැනගෙනමයි වාහනට නගින්න ඕනේ. යන තැන දැනගෙනමයි Taman වාහනේ ගමන පටන් ගන්න. අන්නේ වගේ අපි එකතකින් කායික වාචික සංවරය උපරිම ලෙස ඇති කරගන්නවා. මෙන්න මේ අවබෝධය සමග පින්නතුනි එක විට කාරණා කීපයක් තමන්ට තේරෙන මේ අවබෝධයත් එක්ක. මොකද්ද? එක පැත්තකින් චතුරාර්ය සත්‍ය තේරෙනවා. අනිත් පැත්තෙන් පටිච්චසමුප්පාද ධර්මයේ හේතුඵල ධහම තමන්ට අවබෝධ වෙනවා. අනිත් පැත්තෙන් ස්කන්ධ පංචකය ප්‍රකට වෙනවා. අනිත් පැත්තෙන් ප්‍රතිපදාව, සතර සතිපට්ඨානය, ආරස්සංග මාර්ගය ආදී මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල පුහුණු කරන අවසාන කරුණ ටික තමන්ට නිර්මාණය වෙනවා. මේ හතරම එකට යන්න ඕන පිනතුනි. මොකද කාරණා ටික? එක පැත්තකින් චතුරාර්ය සත්‍ය, ඊළඟ පංචස්කන්ධය නැත්නම් පංච උපාදස්කන්ධය, ඊළඟට පටිසම්පාදයේ හේතුඵල ධහම, ඊළඟ ආරස්සංග මාර්ගය නැත්නම් ත්‍රිවිධ ශික්ෂාව, එහෙමත් නැත්නම් සතර සතිපට්ඨානෙ. මෙන්න මේ කරුණ ටික ඕනොන්ට සම්බන්ධයි. එතකොට අපි දුක්ඛ සත්‍ය තේරුම් ගන්නකොට මොකක්ද උනේ? චතුරාර්ය සත්‍ය තේරුම් ගියා විතරක් නෙවෙයි බලන්න එක මොහොතෙම වෙච්ච දේ. ඔව්, ඒ හතරමත් අවබෝධ වුණා. අනිත් පැත්තේ මොකද්ද? හේතුඵල ධහම තේරුම් ගියා. කොහොමද අර විඥානචර්යාව තේරුම් ගත්තට පස්සේ ඒක හටගෙන නිරුද්ධ වෙන ආකාරය අපි දැක්කා. ඒක හටගෙන නිරුද්ධ වෙන ආකාරය දැනගත්තේ නැත්නම් මොකද වෙන්නේ? අඥානචර්යාවෙන් අවිද්‍යා පත්‍ය සංඛාරා පැත්තට ගිහිලා සංසාර චක්‍රයට ගියා. පටිසම්පාදේ අනුපූර්ව ප්‍රතිපදාව. ඒ වගේ මේක අනිත් පැත්තෙන් තේරුම් ගත්ත අරගෙන සිහින ඕනෙන් හිටියොත් අවිද්‍යායත් වේ වාසියසි විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. ඔන්න තනිකරම පටිසම්පාදණ පැත්තට ගියා. තේරුණා. ඊට පස්සේ ස්කන්ධ පංචකයත් අවබෝධ වුණා. අර මුලින්ම තියෙන ස්කන්ධ පංචකය ඊට පස්සේ ඒකට ආශා කරෝතින් ස්කන්ධ පංචකය උපාදාන ස්කන්ධ පංචකය බවට යනවා. ඒකම අපි නිරෝධ කරෝතින් අවබෝධ කරගත්තොතින් අනිත්‍ය දුක අනාත්ම වශයෙන් බැලුවොතින් අර මුල් අත්දැකීමට මොකද වෙන්නේ? ඒ ස්කන්ධ පංචකයේ මූපචේරය යනවා, නිරෝධාන්තයට යනවා. දැන් අපි ඉන්නේ සමුදයන්තේ. ඊටික ඔක්කොම හටගත්තු පැත්තේ තාම ඉන්නේ. ඒ නිසා තමයි ඔබට මෙතනින් පස්සේ නැවත ගෙදර හොයාගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. ඔබට අද මෙතනින් කායිකව ගෙදරින් හොයාගෙන යන්න බැරි වුණත් ඔබ ගෙදර ගැන හිතනනම් තියෙන්නේ. ඔබ වාහනේ යනකොට වඩා ඉක්මනට යන්න පුළුවන් ඔබ බැරි වුණත් මිය ගියොත්. බය වෙන්න එපා. ඔව්. ඔව් සිහිනයත් එක්කම සිහිනෙන් ලොකු විස්තරයක් යනවා. ඒකත් අපේ විඥානයේ අවස්ථාවක්. අපේ ප්‍රകൃතියෙන් තියෙන මුල් විඥානයට යනවා. හැබැයි ඒත් අපි ඒ සිහිනේ දෙයත් එක්කම අපට සිහින පේන්නේ සම්පූර්ණ නිදිද නෙවෙයි ඇත්තෙම. අඩ නිදිද තමයි සිහින අපට පේන්නේ. ඒ සිහින පේන අවස්ථාවේදීත් අපි අවිද්‍යාවෙන් ඉන්නේ. හැබැයි එකක් තියෙනවා. ඒ සිහිනෙන් කායිකව වාචිකව කරන දේවල් කර්ම බවට යන්නේ නැහැ. හැබැයි මනසින් කරන දේවල් වලින් ඒ කර්ම චක්‍රෙම අපි ඉන්නේ. ඒ සිහිනේ පේන අවස්ථාවේදී අපි දැඩි ද්වේෂයකින් නම් ඉන්නේ, ඊට අනුරූපව කර්ම ක්‍රියාත්මක වෙනවා. ආයි සිහිනේ කියලා නිදහසක් නැහැ. අපට ඇත්තටම දැන් මේ අවස්ථාවේ ඉන්න එකයි සිහිනෙන් එක ලැබුව වෙනසක් නැහැ. දැන් අපට තියෙන ලොකු වෙනසකට තියෙන්නේ අපි කායිකව වාචිකව කරන දේවල් වල ක්‍රියාවට යම් සිද්ධියකට තියෙනවා. විපාක මට්ටමට තියෙනවා. අතෙන්දි වැඩිපුර ක්‍රියාත්මක වන්නේ මනසින් කරන ක්‍රියාවලයි විපාක මට්ටම යන්නේ. හැබැයි මේ දෙකටම චේතනා මුල් වෙනවා. මේ අවස්ථාවේදීත් අපි ඉන්නේ ඇත්තටම මනෝවිඥාණයෙන් අපි ඉන්නේ. සිහින අවස්ථාවේදීත් අපි ඉන්නේ මනෝවිඥාණයෙන් ඉන්නේ. දැන් තියෙන වෙනස තමයි දැන් අපි මනෝ විඥාණයෙන් හිටියට අපි මනෝ විඥාණයෙන් ඉන්නවද කියලා දන්නේ නැත්තේම. අපි හිතන් ඉන්නේ චක්කු විඥාන, සෝත විඥාන ආදී මේ රූපය මත රූපය ඇසුරු කරමින් ඉන්නවා කියලා අපි හිතන්නේ. නමුත් ඒ නිරුද්වච රූපයක් තමයි අපි මේ මනසින් ස්පර්ශ කරගෙන ඉන්නේ. අපිට ඒක ඇත්ත වෙලා තියෙන්නේ. ඒ ඇත්ත වෙච්ච සිද්ධියම තමයි සිහින දිප්පේණිය ඇත්තටම. සිහින පේන කෙනාට කවදාවත් මේක සිහිනයක් කියලා හිතෙන්නේ නැහැ. ඔහුට එක සම්පූර්ණ මැත් වෙලා තියෙනවා. සිහින දෙතරත් නෙමෙයි ඇතමඩ සිහිනක් දැකලා නැගිටට පස්සේ ටික වෙනක් යනකම් ඒ සිහින එක්ස්පීරියන්ස් එක හැමමත් තියෙනවා. එතකොට මේ දෙකේදීම කර්ම චක්‍රය ක්‍රියාත්මක වෙනවා. ආසාවක ඥානය ලැබුණට පස්සේ සිහින පේන්නේ. ඒකත් වෙනසක් තියෙනවා. පින්නතුනි අප මේ සාකච්ඡා කරමින් ආවේ අපේ වඩන මාවතේ මේ අන්තර් සම්බන්ධතාවය, ආර්ය සත්‍ය දැන ගැනීම, ස්කන්ධ පංචකය, ඒ වගේම පටිසම්පාදය, ඊළඟට චතුරාර්ය සත්‍යෙන් ලැබෙන මාර්ග සත්‍යය නැත්නම් අරහත්ක මාර්ගය සතර සතිපට්ඨාන. එතකොට අපි මේ ස්කන්ධ පංචකයේ නිරුද්ධ වීම මත, අවබෝධය මත අපි නැවත සංසාර චක්‍රයට යනවද? ගිහිල්ලා ජරා මරණ නිස්පර්ශ කරමින් ඉන්නේ නැත්තම් දුක නිදහසන මාර්ගයට යනවද කියලා අපට තීරණය කරන්න පුළුවන්. මෙන්න මේ අවබෝධය දැනගත්තු ගමම ඔහුට තේරෙනවා දුක නිදහසන මෙච්චරයි කරන්න තියෙන කියලා. බාහිර රූපයක හිත බැස නොගන්නාසේ මේ ප්‍රඥාවෙන් ඉඳීම විතරයි දුක නිදහසන පුළුවන්කම තියෙන්නේ. කොයිතරම් දරුව හැදුවත්, ඉඩකඩම් ගත්තත්, කොයිතරම් බාහිර පහසුකම් තිබුණත් කිසිදාක දුක නිදහසන බෑ කියලා ඔහු දන්නවා. අන්නේ නිසා ඔහුගේ ජීවිතයේ ප්‍රමුඛත්වය දෙන්නේ, ප්‍රයොරිටි එක දෙන්නේ මොකටද? මෙන්න මේ ධර්මයේ තියෙන මේ අත්තදීපා භික්ඛවේ විහෙර තත්ත සරණා, ධම්මදීපා භික්ඛවේ විහෙරද ධම්ම සරණාන අඤ්ඤ සරණා කියන මේ අවසාන අවබෝධයට යන්නටයි ඔහු අනිත් හැමදේම කරන්නේ. මේක තමයි ඔහුගේ අවසාන ඉලක්කය. මෙන්න මේ යන ගමනේදී ප්‍රධානම දෙයක් තමයි සිතේ මේ අවිද්‍යාව දුරු වෙන විදියට කරන ප්‍රායෝගික වැඩපිළිවෙල. මේක තමයි ඉතාම මනවින් තේරුම් ගන්නට ඕන. වෙනත් විදිහකින් කියනවා නම් විදර්ශනා භාවනාව ඉන්සයිට් මෙඩිටේෂන් කියන එක. පින්නතුනි අපි බොහෝ වෙලෙ විපස්සනා භාවනා කියන ස්ථාන වලට යනවා. අපි හිතාගෙන ඉන්නවා අපි විපස්සනා භාවනා කළා කියලා. පින්නතුනි බුදුදහමේ විපස්සනාව කියන එක මොකක්ද කියලා ඉතාම පැහැදිලිව දැනගන්නට ඕන. යම් කිසි දෙයක කැඩෙනවා බිඳෙනවා කියලා බැලුවට ඒක විපස්සනාවක් වෙන්නේ නැහැ. යම් කිසි දෙයක් වෙනස් වෙනවා කියලා බැලුවට ඒක විපස්සනාව වෙන්නේ නැහැ. ඒ හටගත්තු ලෝකයක වෙනස් වීමේ කියන්නේ ඒ උපාද නිරෝධයක් ඒ කියන්නේ. විදර්ශනාව කියලා කියන්නේ අනුත්පාද නිරෝධයට හිත තිබීම. මෙතෙන්දී බුදුදහමේ තියෙන ඉතාම පැහැදිලි උදාහරණ ආශ්‍රයෙන් අපි මේ කාරණා පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දික්කේ දික්කමත්නම් කියලා. බාහ්‍ය දාරුචීරිය වැනි ඉතාම ප්‍රඥාවන්තයි සුභක පුද්ගලයන්ට gifted අයට බුදුරජාණන් වහන්සේ ඍජුවම දේශනා කළේ සමත පූර්වංග විදර්ශනාව. සාමාන්‍යයට දේශනා කරන්නේ දාන කතා සීල කතා කියලා. ඊට පස්සේ හිත සමාධිමත් කරගෙන විදර්ශනා වඩන ක්‍රමය තමයි කියන්නේ සමත පූර්වංග විදර්ශනාව. ඒක සාමාන්‍ය ඔඩියන්ස් එකට කියන විදිය. ඒක තමයි අර ගංගාව ගැඹුරට යනවා වගේ වෙරළේ පටන් ටිකෙන් ටික අනුකුබ්බ සික්ඛා අනුකුබ්බ කිරිය අනුකුබ්බ පටිපදා කියලා යන ක්‍රමය. ඒක සාමාන්‍ය ක්‍රමය. හැබැයි විදර්ශනා පූර්වංග සමතය කියලා එකක් තියෙනවා. ඊතහාම බුද්ධිමත් කෙනාට ඍජුවම මේ විදර්ශනාට හිත තියන්න පුළුවන්. කොහොමද තියන්නේ? මේ අවබෝධය හරියට තියෙනවා නම් වේගයෙන්ම තමන්ට අවිද්‍යාව දුරු කරන්න පුළුවන්. කොහොමද කරන්නේ? ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි කියලා බලනවා. මොකද්ද මේ ඇස රූපේ චක්කු විඤ්ඤාණ කියලා කියන්නේ? අර අපි කිව්වේ පරිසම්බිදා මග්ගේ චර්යා නානත් ඥානෙ විස්තර වෙන විඥාන චර්යාවේ විස්තරය. ඒකේ කියනවා අනිච්ඡානුපස්සනත්ථය කිරියාභ්‍යාගතා විඥාන චර්යා. අනිත්‍ය තත්ත්වයේ දැකීම සඳහා යම් කිසි කෙනෙක් තමන්ගේ සිතුවිලි ටික යොදවනවා නම් අන්න ඒකට හේතු වෙන දේ තමයි විඥාන චර්යා කියලා කියන්නේ කියලා. අනිච්ඡානුපස්සනත්ථය කිරියාභ්‍යාගතා විඥාන චර්යා. අනිත්‍ය දුක්ඛ අනාත්මාදී මේ ත්‍රිලක්ෂණය දස සංඥාදී මෙනෙහි කිරීම සඳහා ගන්න ටූල් එක ගන්න භාවනා නිමිත්ත තමයි අර ස්කන්ධ පංචකේ නිරුද්ධ වෙච්ච මුල් අවස්ථාව. දැන් දිත්තේ දිට්ටමත් නම් කිව්ව ගම අපිට හිතුනේ මොකද්ද මේ දැන් දකින්න එක බලන්න කියලා නේ. දැන් වෙනවනම් දැන් මේක බලන්න කියලා තමයි අපි හිතන් ඉදී. දිට්ට කියන්නේ පිනතුනේ අතීත කාලයෙන් තියෙන ක්‍රියාපදය. ඒක වර්තමානයේ කියන්නේ දස්සනේ දස්සනමත් නම් කියලා. දිට්ඨේ දිට්ඨමත් නම් කියන්නේ දැන් තියෙන දේ නෙවෙයි නිරුද්ධ වෙච්ච දේ දකින්නයි කියන්නේ. දැන් තියෙන භෞතික දෙයක් අපිට කවදාවත් විදර්ශනා විදිහට දකින්න බෑ. අපි නිතරම දකින්නේ රූපයක් නම් ඒක නිරුද්ධ වෙච්ච එකක්. අපි කිව්ව අපි Taman හිටගෙන ඉන්න ස්ථානේ බලාගන්න බෑ කියලා. ඒක බලන්න නම් එතනින් අයින් වෙන්න ඕනේ කියලා. අයින් වුණාට පස්සේ අපි දකින්නේ කලින් හිටපු ස්ථානේ මිසක් දැන් ඉන්න ස්ථානේ නෙවෙයි කියලා අපි කිව්වනේ. අන්නේ වගේම තමයි මේ රූපය පේනකොටම අපි දකින්න ඕන මොකද්ද? මේ තේන්නේ මීට මොහොතකට කලින් නිරුද්ධ වෙච්ච ඇස රූපය චක්කු විඥානය කියන දෙකයි මේ පැතුනෙ පේන්න ඕන. හරියට අයිස්බර්ග් එකක් වගේ. අයිස්බර්ග් එකේ උඩට පොඩ්ඩක් පේන යට හුඟක් පේනවා. අන්නේ යට පේන කොටස වගේ තමයි නිරුද්ධ වෙච්ච අතීතේ. උඩ පේන මේ පොඩ්ඩ වගේ තමයි අයිස්බර්ග් එකෙන් උඩ ටික මේ තියෙන්නේ. මේකේ යට තියෙන අනිත් මුල් ටික මොකද්ද? ඔව් අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය. අන්නේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචයකට අදාළ රූප වේදනා සංඥා සංඛාර ටික අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන එක අපි මේ කරන්නේ. ඒක බලන්න බලන්න මොකද වෙන්නේ? ඒක නිරෝධයට ගියාට පස්සේ ඒක නිරෝධය වෙන විදිය දැක්කොත් අර අයිස්බර්ග් එකේ යට ටික දීවිල ගියාට පස්සේ මොකද වෙන්නේ? උඩ ටිකත් පල්ලෙහාට වැටෙනවා. උඩ ටිකත් ටිකෙන් ටික දීවිල යනවා. උඩ ටික දිය කර කර හිටියට කවදාවත් හරියන්නේ නැහැ. දිය කරන කරන් තව කැලක් ඉහළට එනවා. එතකොට විදර්ශනා කියන්නේ මොකද්ද? විදර්ශනා කියන්නේ හැම වෙලාවෙම මේ රූපයක් පේනකොට, ශබ්දයක් ඇහෙනකොට, ගඳ සුවඳක් විඳිනකොට හැම වෙලාවෙම බලන්න මේ නිරුද්ධ වෙච්ච ඇසක් රූපයක් චක්කු විඥානයක්. ශබ්දයක් ඇහෙනකොටම දැනගන්න මේ තමයි දැනගන්නේ නිරුද්ධ වෙච්ච කන ශබ්දය, සෝත විඥානය, සෝත සම්පස්සය, සෝත සම්පස්සය වේදනා, ශබ්ද සංචේතන කියලා දැනගන්න. හැබැයි එකක් තියෙනවා, අපි ඉන්නේ වර්තමානයේ බව දැනගන්නවා. මාර්ගයේ වර්තමානයේ ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානති කියලා කියලා තියෙනවා. යනකොට යන බව දැනගන්න කියලා කියලා තියෙනවා. හැබැයි ඒක විදර්ශනාම නෙවෙයි. යනකොට යන බව දැනගන්න එකත් මාර්ගය මිසක් මාර්ග සත්‍ය නෙවෙයි. මාර්ග සත්‍යයට එනකොට ඒකේ හේතුවම බලලා හේතුවම නිරුද්ධ වෙන පැත්තට යනවා. නිතරම මාර්ග සත්‍යෙදි පනවන්නේ අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචක ඇතුළු ස්කන්ධ ධාතු ආයතන ආදීෙහි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන එක. එතකොට අපි ඒ ටික නොබැල බාහිර ටික විතරක් අයින් කරලා හරියන්නේ නැහැ. මේකටයි කියන්නේ යථාපි මූලේ අනුපද්ද වේ දල්හේ චින්නෝ විරුක්කෝ පුනරේවරු හති කියලා. මුදුන් මුලක් සහිත ගහක මුදුන් මුල නොකපා ගහේ උඩින් කැපුවට ගහ තව තවත් ලියන මෙසක් ගහ මැරෙන්නේ නැහැ කියලා. එතකොට බාහිර දේවල් අයින් කිරීමෙන්වත් බාහිර දේ කැඩෙලා බිඳුණා යනවා කියනවත් බලන ගියොත් හැම එකක්ම කැඩෙනවා බිඳුණා කියලා බලන්න වෙනවා. නමුත් මේ හේතුව විතරක් බැලුවොතින් අපි ඇසාදී මේ ආයතන අනිත්‍යතාවය බලනවත් එකම Tamanට මලක් දැක්කත් එකයි ගණක් දැක්කත් එකයි. මේ දෙකම නිරුද්ධ වෙච්ච එකක් කියලා ගන්න. එතකොට මලක් කියලා ඇලීමක්වත් ගණක් කියලා ගැටීමක්වත් ඔබ හට ගන්න. එතකොට ඔබට මල කියලා අසුභේ වඩන්නවත් ගණ කියලා මෛත්‍රී වඩන්නවත් දෙයක් ඉතුරු වෙන්නේ. හැබැයිකින් කියන්නේ අසුභ භාවනා කරන්න එපා, මෛත්‍රී භාවනා කරන්න එපා, ධාතු මනසිකාරය වඩන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ඒ ඔක්කොම සතිපට්ඨාන තුල තියෙනවා. ඒ ඔක්කොම මාර්ගයේ හැටියට මූලික පදනමේ තියෙනට ඕනේවා. එතන ඉඳලා එතන සිහිය තියාගන්න එක තමයි අර එකහතකින් ගොයන්ට අල්ල ගන්නා වගේ ඌහන ලක්ෂණ ගොයන් මිට අතට ගන්න වගේ තමයි ඒ ටික වර්තමානයේ තියාගන්න එක. හරියට ෆ්ලෑෂ් ලයිට් එක හෑන්ඩල් එක අතේ තියාගෙන ඉන්න වගේ. සතියෙන් වර්තමානයේ ඉන්නව ඉඳලා හැම තැනටම ફોકસ කරනවා. ඒ ફોકસ කිරීම තමයි විදර්ශනාව කියලා කියන්නේ. එතකොට පින්නොත්දී මේ දර්ශනේ ඉන්නකොට ඔබ එක මොහොතක් බලන්න, එක විනාඩි භාගයක් ඔබ ඉන්න බලන්න. ඔබට යම් කිසි කෙනෙක් ගැන රාගයක් හරි ද්වේෂයක් හරි හටගන්නවද? පින්නොත්දී මෙන්න මේක තමයි ධර්මයේ සාන්දෘශික බව කියලා කියන්නේ. මේක ඔබ ඇස් දෙක අරගෙන හිටියත් කමන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නවා විදර්ශනා කරන්න ඇස් දෙක වහන්න ඕනේ කියලා නේ. ඇස් දෙක වහනත් කරන්න පුළුවන්. නමුත් පින්නතුනි මේ ඇස් දෙක අරගෙන විමුක්තායතනපත් වුණේ බුදුහාරයන් කාලේ විමුක්තියටපත් වෙච්ච බොහෝ දෙනා ඇස් දෙක වහගෙන ඉන්නේ නෙවෙයි. ඇස් දෙක අරගෙන ඉන්නේ තමයි දර්ශනාවල වැඩුවේ. මාර්ගඵල ලැබුවේ. හැම වෙලාවෙම වැඩක් කරනකොට, භාජනයක් හොදනකොට, කෑමක් කනකොට, කෙනෙක් එක කතා කරනකොට හැම වෙලාවෙම හිතන්න මේ නිරුද්ධ වෙච්ච එක්ස්පීරියන්ස් එකක් එක්කම ගනුදෙනු කරන්න කියලා. තමන්ගේම මනසත් එක්ක මේ දැන් ගනුදෙනු කරන්නේ ඩීල් කරන්න කියලා දැනගන්න. ඒක පොඩ්ඩක් හරි මිස් වුණා තින් සිහි කරන්න අමාරුවක් නම් ටිකක් බෝරින් වගේ නම් ඒ වෙලාවේ යට මෛත්‍රිය වඩන්න. ඒකත් ලෞකික මට්ටමේ විශාල කුසලයක් දිනවන අවස්ථාවක්. අන්න ඒක ඇතු එක පැත්තකින් මෛත්‍රියේ ඉන්න අනිත් පැත්තෙන් සතිපට්ඨානය තුල ඉඳගෙන මෙන්න මේ අනිත්‍යතාවය බලන්න. මෙච්චරයි පේනසෙන් ජීවිතය කියලා කියන්න අපිට. මේ ඉන්න හැම මොහොතකම වේගෙන් තමන්ගේ කෙලෙස් දුරු වෙනවා. විශේෂයෙන් අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වෙනවා විතරක් නෙවෙයි එන්න එනම ධර්මයේ සාහෘදෘෂ්ටික බව අකාලික බවයි තියෙනවා. ඒ වගේම අපටම කියලා පිළිසරණක් තියෙනවා කියලා හිතනවා. වෙනද මොකක්ද අපි බලාගෙන හිටියේ? අපේ දරුව ගැන, මුණුබුරාමි නිබිරිය ගැන, ගෙදර ටීවී එක, ගෙදර වාහනේ, නැත්තම් ගෙදර ලස්සනට තියෙන එක, මල් ගස් ටික, ස්විමින් පූල් එක, ඕවා තමයි අපේ ලෝකේ වෙලා තිබෙන්නේ. දැන් ඒවත් කරන ඒවත් සුද්ධ කරන ඒවත් සුද්ධ කරන ගමනුත් මේක තමයි හිතේ තියෙන්නේ. අර කිසිම දෙයක් ජීවිතේ ලොකු දෙයක් නෑ. ඔහුට ඊට වඩා තමන්ගේ ජීවිතයට අගනා පහනක් ආලෝකයක් දිවයිනක් තමන් ඇති කරගෙන තියෙන්නේ. මේක තමයි පරිපූර්ණ ජීවිතය කියලා කියන්නේ. මේක තමයි අසරණ නොවෙච්ච ජීවිතය කියලා කියන්නේ. මේක තමයි සනාතන ජීවිතය කියලා කියන්නේ. මෙන්න මේ සනාතන බව ඇති කරගත්තොත් එදාට තමන්ගේ ළඟ ඉන්න කොච්චර හොඳ මිතුරෙක් තමන්ගේ වෙන් වුණත් තමන්ට දුකක් නැහැ. ඔබ දන්නවා එයාගෙන් තව හදාරි වෙන් වෙලා යන සිද්ධ වෙන බව දන්නවා ඔබ. ඔබේ පුද්ගලයන් ඇසුරු කළ ඒ පුද්ගලයන්ගේ බණ දාම් මහල ධර්ම සාකච්ඡා කළා ඔබට කියලා පිළිසරණක් ඔබ සංසම් ගත්තා. එතකොට අර යථාර්ථයට මුහුණ දෙන කලින්ම සූදානම් වෙන්නේ. මෙන්න මේ සම්මාදිට්ඨිය යන ගමන් මගේදී බුදුහාමුදුරුවෝ දේශනා කරන කරුණු කිහිපයකින් නිතර උපකාරවත් බව ලබන්නට ඕන. සහයෝගය ලබා ගන්නට ඕන. මොනවද ඒ කරුණු? එකක් තමයි සීලානුග්‍රහිතාය. සීලයෙන් අනුග්‍රහ කරන්නට ඕන. මේ දර්ශනය නිකන් තිබෙන්න බෑ. හැකි තාක් දුරට කායික වාචික සංවරයත් එක්ක ඉන්න ඕන. පුළුවන් තරම් වැරදි අඩු කරගන්න. මොකද වැරදි වැඩි වුණොත් අපිට හරිය අමාරු මේ ගමන යන්න. පුළුවන් තරම් වචනේ සංවර කරගන්න. ඒ විතරක් නෙවෙයි. සුතානුග්‍රහිතාය. ශ්‍රුතවත් භවෙන් නිතර නිතර අනුග්‍රහ ලබන්න. නිතර නිතර ධර්ම දේශනා මේක අදාළව තමන් අහන්නට ඕන. නැත්නම් තමන් නැවත පල්ලෙහාට වැටෙනවා. ඒ විතරක් නෙවෙයි. සාකච්ඡානුග්‍රහිතාය. සාකච්ඡායෙන් අනුග්‍රහ කරන්නට ඕනේ. මේ ගැන දන්න කවුරු හරි හම්බෙච්ච ගමන්ම අනේ කොහමද යම්ම කොහමද ප්‍රැක්ටිස් කරන්නේ මේ දවස්වල? කොහොමද අනිත්‍යතාවය බලන්නේ? මේ දවස්වල ස්කන්ධ බලන්නේ, ස්කන්ධද බලන්නේ, ආයතනද බලන්නේ, ධාතු වශයෙන්ද බලන්නේ, නාම රූප වශයෙන්ද බලන්නේ? සතිපට්ඨානෙන් දැන් මොකද්ද වඩන්නේ මේ දවස්වල? ධම්මානුපස්සනාවද? කායනුපස්සනාවද? ආනාපාන සතියද? කොහොමද ඔයාගේ එක්ස්පීරියන්ස් එක? මෙන්න මේත් එක්ක තමයි පිනතුනේ නිතරම ඉන්නට ඕනේ. කෑම කන්න ගියත් කෑම කන ගමනුත් බලන්නේ ඉතින් මේ රසය බලන්න. රසය දැනුනේ දැන් මං සිහියෙන් ඉන්නේ. මේ දිවට රසය දැනුනට දැන් මේ මනෝ විඤ්ඤාණය නේද මේ රස විඳින්නේ? ඒ මනෝ විඤ්ඤාණය තනිත්‍යයි නේද? මේ දකින මේ කෑම කන ටික මේ පේන එක නෙවෙයිනේ මගේ කටේ තියෙන්නේ. කටේ දැනෙන එකක් නෙවෙයි නේද? තමන්න දැන් රසය එන්නේ. මේ ඔක්කොම බල බල මේ කරන්නේ පිනතනි. ඊයතර යන ගමන් අනිත්‍යයට මෛත්‍රී වඩවඩ යනවා. කාලයක් ඇද්දී පිනොතුනි මුළු පරිසරයම ඔබට අනුරූප විදියට සකස් වෙනවා. සාමාන්‍ය මිනිසයන් අතර විතරක් නෙවෙයි, අමනුෂ්‍යයන්, සතා සිව්පාවා, പ്രേත ආදී සත්වයන් මේ හැම දිනෙකම සම්‍යක් දෘෂ්ටිකය ඔබ වෙනුවෙන් කැප වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඔබට උදව් කළ යට පින සිද්ධ වෙනවා. ඔබ මේ ධර්ම මාර්ගය යන කෙනෙක් නම් ඔබේ කලින් ආත්ම බල ආම්ල තාත්තලා ඇවිල්ලා අනේ මගේ පුතා දැන් මේ නිවන් දකින්න සූදානම් වෙලා දැන් වැඩ කරනවා කියලා ඔබ බලාගෙන ඉන්නේ. අනුතුරක් වෙන්න දෙන්නේ නැහැ. හැම තැනම ඔබ ආරක්ෂා කරමින් ඔබ ඉතාම ලස්සනට මේ මාර්ගය ඔස්සේම හැරෙන් යන්නේ. මොකද මාර්ගය මේ ආරක්ෂණ මාර්ගය ඉදිරියට යන්නේ. වෙන පැතිවලින් හැරෙන් යන්නේ. එතකොට එකාතකින් සීලානුග්‍රහිතාය සීලෙන් අනුග්‍රහ කරන්නට ඕන. සුතානුග්‍රහිතාය ශ්‍රුතවත් බවින් ධර්මඥානෙන් අනුග්‍රහ ලබා ගන්නට ඕන. සාකච්ඡාෙන් අනුග්‍රහ ලබන්නට ඕන. සමතානුග්‍රහය සමතෙන් හිත සමාධිමත් කර කරත් මේක බලන්න ඕන. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය මේ වගේ භාවනා වඩ වඩ එන්න එන්නම හැමදාම භාවනා කරන කාලේ වැඩි කරගන්න. හිත සමාධිමත් කරන වෙලාව වැඩි කරගන්න දිනපතාම. මොරදි ටිකක් අමාරුයි. එන්න එන්නම තමන්ට ලේසි වෙනවා. මේක තමයි තමන්ගේ ස්පිරිචුවල් ප්ලේ ග්‍රවුන්ඩ් එක බවට පත් වෙන්නේ. තමන්ගේ ගෙදර මේට අනුව පරිසරය සකස් කරගෙන සක්ම මල් හදාගෙන දවල් කාලේ භාවනා කරන ස්ථාන හදාගෙන ගෙදරවත්තේ අර වෙනද නිකම් පරවෙල ගිය මල් නේද? දැන් ඒ මල් ගස් ළඟ මිදගෙන ලස්සනට ඔබ භාවනා කරන ස්ථාන ඔබට හදාගන්න පුළුවන්. දරුවන්ට පොඩ පොඩ යොමු කරන්නේ මේක ඔබ සංවර සීලේ යනකොට සක්මන් භාවනා කරනකොට ළමයි තුත් ඇවිල්ලා බලන මේ මොකද කරන්නේ ආච්චි අන දැන් භාවනා කරන මාත් ටිකක් භාවනා කරන්න ඕනේ කියලා. ඒ ළමයි තුත් ඒක කරන්න ගන්න ඊට පස්සේ. ඔබ හොඳට තැම්පත් ඉන්නකොට ඒ ළමයි උදැන් සංවර වෙනවා. පින්නතුනි මේ හැම දෙයකම මේක බලපානාකරයක් ඔබට දැනගන්න පුළුවන්. සමාධියෙන් සමතෙන් අනුග්‍රහ කරන්නට ඕන, විදර්ශනාවෙන් අනුග්‍රහ කරගන්නට ඕන. මේ සමුදි වැය බලමින් අනිත්‍ය දුක අනාත්ම වශයෙන් උත්පාද වැය වශයෙන් මේ හැම වෙලාවෙම ස්කන්ධ පංචකයක් හටගෙන නිරුද්ධ වෙනවා නේද කියලා බලමින් මේ සම්මාදිටියට පොහොර ටික දාන්න ඕන අපි. මෙහෙම කාලයක් යනකොට පින්නතුනි තමන් යන්නේ අඛණ්ඩව මේ සම්මා දිට්ඨිය ආදී අංග ටිකේ විතරයි තමයි යන්නේ. අපිට මෙතෙක් කලක් මොකද උනේ පින්නතුනි? අපි හුඟක් පින්කම් කළා, ඥාතින සැලකුවා, මහවිශාල දාගයක් පිළිම වහන්සේලා හැදුවා, මහලකු දන්සල් දුන්නා. නමුත් පින්නතුනි අපේ මානසික දියුණුවක් වුණාද? සමාජය යහපත් වුණාද? ඇයි එහෙම නොවුනේ? බෞද්ධ සමාජයන් කියාගන්න සමහර ස්ථාන සමහර ප්‍රදේශ වලට මොකද වුනේ පින්නතුනි? සම්පූර්ණ මිනිස්සු එන කොට ගන්න ද්වේෂයෙන් ඊර්ෂ්‍යාවෙන් ඉන්න මිනිස්සුන්ගෙන් පිරිච්ච ප්‍රදේශ බඩපත් වුණා. ඇයි එහෙම වුනේ? පින්කම් කළා, ඕනොන් පරයන් පින්කම් කළා. නමුත් ඒ පින්කම් මේ ආරසංග මාර්ගය හරහා නෙවෙයි කළේ. ඇයි ඔවුන්ට නියම විදිහට සම්මා දිට්ඨිය හුනේ නැහැ? එතකොට ඔවුන්ගේ සම්මා සංකල්පයක් තිබුණේ නැහැ. පින්කම් කළා, මෛත්‍රිය නෙවෙයි කරන්නේ. අනිත් කෙනාට වඩා අපේ පින්කම ලොකුයි කියලා කියන්නේ කරේ. ඔබ ඇත්තමිට දැකලා ඇති භක්ති ගීත වලට එහෙම සමහර අය දහම් පාසල් වල එහෙම පළවෙනි ස්ථානය ගන්න කොච්චර සටනක්ද නේ? මේ බුදුහාමුදුරට භක්ති ගීතයක් කියන ගිහිල්ලා දිස්ත්‍රික් යන්න සමස්ත ලංකා යන්න පින්නොතුනේ බලන කරගෙන යුද්ධෙනි. පින්කමක් කරන්න ගිහිල්ලා මොකද්ද? සම්මා වාචා සම්මා කම්මන්තෙන් නෙවෙයි ගියේ. නැත්තම් ධනයක් දන් දෙන්න ගියා, ඒක සම්මා ආජීවයෙන් හම්බ කරපු ධනයක් නෙවෙයි. මිච්ඡා ආජීවන් පහය සම්මා ආජීවන් ජීවිතං කප්පේති කියන මේ සම්මා ආජීවයේ අංගය තුලින් නෙවෙයි මේක කරේ. ඒ නිසා කරපු පින්කම් වලින් යම් කිසි සුගතියට යන දෙයක් වෙන්නේ නැති. නමුත් පින්නතුනේ කුසල දහම එච්චර ප්‍රබල වුණේ නැහැ, ශක්තිමත් වුණේ නැහැ. ඇයි මේ සමාජයක්ම පිරිහිලා යන්නේ දිනෙන් දින? ඔවුන්ගේ ළඟ සිල්වත්කම නැහැ, සම්මා වාචාව නැහැ, සම්මා ආජීවය නැහැ, යහපත් උත්සාහය නැහැ, ඒ වචනේ සංවර නැහැ. එහෙම නැතුව වෙන රවුම් පාරවලින් ගිහලා ඉක්මනට පින්කම් කළ වීර වෙන්න ගියා. අන්තිමට කිසිම මානසික සැනසීමක් නැහැ. මුළු සමාජයක්ම දිනෙන් දින පිරිහෙන හැටි බලන්න පින්නතුනි. එතකොට අපට හරියට පුළුවන් නම් මේ සම්මාදිට්ඨි පුරේජවන් කියපු විදිහට සම්මාදිට්ඨි පෙරට කොට යන්න. එක පැත්තකින් කම්මස්සගත සම්මාදිට්ඨි ඉඳලා ඕනම වෙලාවක සුගතියට යන්නට කටයුතු ටික සෝදානම් කරන් ඉන්නේ. හොට කොයි වෙලාවෙ මේ කියන ගැටලුවක් නැහැ. හෝ මේට වඩා ඉහළ තැනකට යන්නට පරිසරය හදාගෙන ඉන්නේ. ඒ විතරක් නෙවෙයි ඔහෝ හැම වෙලාවෙම විමුක්තිය කරා යන්නේ. විමුක්තිය අග්‍ර ප්‍රතිඵලය තමයි ආසවක්ඛේ ඥානෙ ලැබීම. නමුත් එතෙන්ට මෙහාදී පින්නතුනේ දානයක් දෙනකොට විමුක්තියටපත් වෙනවා. මෛත්‍රී භාවනා වඩනකොට හිත විමුක්තියටපත් වෙනවා. සිල්වන්ත වෙනකොට බලන කොච්චර මනසට සැනසීමක්ද? අපි බොරු නොකියනවා නම්, අනිත්‍යය ભેද කරන කේරමක් නොකියනවා නම්, අනිත්‍යගේ ඕපදූප නොසොයන කෙනෙක් නම් කොච්චර සැනසීමක්ද? ඕන තැනක ගිහිලා සතුටෙන් hinaවල කතා කරන්න පුළුවන් කෙනෙක් එක්ක. ඇයි අපි මේ ජීවිතේ සතුට ලබන්නේ නැත්තේ මෙච්චර වටිනා දහමකින්? තමන් හම්බ කරන රැකියාවෙන් ඒ හම්බ කරපු දේ ධාර්මික දෙයක් නම් තමන්ට කොච්චර සතුටද? ඒ දේ අඩු වුණත් අනේ මම හොඳට හම්බ කළා නේද මේක, ධාර්මික දෙයක් නේද? ඒක බර වැඩි පින්නතුනි. මේ පින්නතුනි මේ හැමදේම ධර්මානුකූලව ඉන්න අය මේ අය නැතුව හින්ද නෙමෙයි මම මේ කියන්නේ. මේ සමාජයේ තේරුමනේ අපි මේ කියන්නේ. එතකොට ඔහු නිතරම සම්මා වායාමයෙන් යහපත් උත්සාහයෙන් ඉදමින් හැකිතාක් දුරට ඔහු සතිපට්ඨානය තුලයි ඉන්නේ. කායේ කායන පස්සේ විහෙරති, වේදනාසු වේදන පස්සේ විහෙරති, චිත්තේ චිත්තාන පස්සේ විහෙරති, ධම්මේසු ධම්මාන පස්සේ විහෙරති. කායේ කායනෝ බලමින් ඉන්නේ. ආනාපාන සතිය, ඉරියාපත, සම්පජඤ්ඤ පබ්බේ, ධාතු මනසිකාරය, නැත්නම් කායගත ස්මෘතිය, නැත්නම් නවසේවතික, මේ වගේ කයෙහි ස්වභාවයක් ගැන හිත තියාගෙන ඉන්න වර්තමානයේ. එහෙ ඉන්න ගමන් ඔහු දකිනවා මේ කය ඇති උනේ ආහාරය නිසා. ආහාරය නිරුද්ධ වීම මේක නිරුද්ධණයකක්. නැච කිංචි ලෝකේ උපාදීයති, අනිසිතෝස විහෙරති. මේ රූපය තමන්ගේ මම මගේ මගේ ආත්මය වශයෙන් ගන්නේ නැහැ. වේදනස් වේදනස් පස්සේ විහෙරති. කායික මානසික වේදනාව එනවා නම් ඒ වේදනාව අනුව හොඳට බලනවා. මේ වේදනාව දැන් තියෙනවා, මේක නැති වෙලා යනවා. මේක සැප වේදනාවක්, මේක දුක වේදනාවක්, මේක දිගට තියෙන එකක් නෙවෙයි. මේක ස්පර්ශ නිසා හටගත්තා. ස්පර්ශ නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා දැක්කා. ඒ වේදනාවක් කියලා දෙයක් තියෙනවා. අත්ති වේදනාතිවා පනස සති පච්චපටිතා හෝති නජකින්ති ලෝකී උපාදීයති. වේදනාවක් කියලා දෙයක් තියෙනවා. තිබ්බට මේ වේදනාව විඳින සත්‍ය පුද්ගලෙක් නෑ කියලා හොද දකිනවා. ස්පර්ශ නිසා හටගත් වේදනාව ස්පර්ශ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන වේදනාවක් මේ තියෙනේ කියලා දකිනවා. චිත්තේ චිත්තානපස්සී විහෙරති. සිත ගැන හොඳට අවධානයෙන් ඉන්න මේ වෙලාවේ මොන සිතක්ද තමන්ට තියෙන්නේ? සරාගම් මාචිත්තන්ද, බීතරාගම් මාචිත්තන්ද, සදෝසං මාචිත්තන්ද, වීතදෝසං මාචිත්තන්ද, සමෝහං වීතමෝහං ආදී වශයෙන් හිත ගැන හොඳට මේ වෙලාව අවධානයෙන් ඉන්න. ඒ වේදනාවත් ඒ හිත නාම රූප නිසා හටගෙන නාම රූප නිරෝධයෙන් නිරෝධ වෙන දෙයක් කියලා දකිනව. ධම්මේසු ධම්මානපස්සී විහෙරති. සිතුවිලි ස්පර්ශ නිසා හටගෙන සිතුවිලි නිරෝධ වෙනවා කියලා දකිනවා. නීවරණ ආදී කරුණු වෙනකොටම දන්නවා ඒවා නිරෝධන ආකාරයෙන් දකිනවා. අවසානයේ මොකට මොකද්ද බලන්න තියෙන්නේ? අවසාන වශයෙන් බලන්න තියෙන්නේ කුමන දෙයක් Tamanට මතක් වුණත්, කුමන දෙයක් දැක්කත්, කුමක් ඇහුණත්, කුමක් රස විඳගත්තත්, කුමක් පහස ලැබුවත් දකින්න මේ ස්කන්ධ පංචකයක් හටගෙන නිරුද්ධ වෙච්ච දෙයකුයි මම මේ අත්විඳින කියලා දකින්න. මුලටම හිත යොදන්න. මේකට තමයි යෝනිසෝ මනසකාරය කියලා කියන්නේ. ඒ අත්දැකීමේ මුලටම හිත තියන්න. ඒ හිත තියන තමයි අපි මේ සංවර සීලෙව යන්නේ. slowly mindfully silently. මේක තමයි බුද්ධ SMS එක. අර ටික ඔක්කොම ප්‍රැක්ටිස් කරාට පස්සේ ඔබේ ෆෝන් එකට පොඩි රින්නෙකුත් එක්ක SMS එකක් එනවා. මේ බුද්ධ SMS එක slowly mindfully silently. පින්නතුනි ජීවිතාලෝකයේ ටිකෙන් ටික ලැබෙන හැටි අර චතුරාර්ය සත්‍ය තීරුම් ගත්තනම් අන්නේ තීරුම් ගත්තු පමණට මොකද වෙන්නේ? ඔහු මේ ආරස්නිග මාර්ගය තුල අඛණ්ඩව ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඔහු සම්මා සංකල්ප ඇති කරගෙන යහපත් සංකල්පනාවලින් සම්මා වාචා නිවැරදි වචන කතා කරමින් සම්මා කම්මන්ත විදියට කායික සංවරයෙන් සම්මා ආජීවයේ විදිහට දැහැමි රැකී රක්ෂා කරමින් සම්මා වායාමයේ කියන විදිහට යහපත් උත්සාහයෙන් සම්මා සතියේ විදිහට යහපත් සිහියෙන් සතර සතිපට්ඨානෙන් ඉඳගෙන ඔහු සම්මා සමාධිය වඩනවා. හිත එක අරමුණක සමාධිමත් කරන කාලය වැඩි කරනවා. සමාහිතෝ භික්ඛව යථා භූතං පජානාති. හිත සමාධිමත් වෙන්න වෙන්න මේ යථාර්ථය දකින ආයර සුතමේ ඥානෙන් අසාතිමිච්ච සතර අර චතුරාර්ය සත්‍ය දැන් ඔහු තමන්ගේ ඉස්සරහා දකිනවා. අර නෙවිගේටරේ ඇඩ්‍රස් එක දාලා මේ ඩ්‍රයිව් කරන් ගිහිල්ලා ඔන්න දැන් තේනවා නගරය. ඔන්න ඩෙස්ටිනේෂන් එකට ආව දැන් ඔන්න. ඔන්න මේ ලොස් ඇන්ජලිස් ආවේ දැන්. මේ ලාස් වේගස් ගිහී ආවේ තින්. මොකද්ද මේ? දැන් ඔන්න තේනවා මෙන්න දුක මෙන්න මේක නේද? නිරෝධය මේක නේද? සමුදය මේක නේද? මාර්ගය මේක නේද කියලා අර සුතමේ ඥාණයෙන් අසාගෙන ඒ ඔස්සේ ගමන් මඟ ගියපු කෙනාට සම්මා ඥානතුලින් හොඳට මේක විනිවිද දැන් තේනවා. තේමීමට පස්සේ සම්මා විමුක්ති ඔහුගේ හිත කෙලෙසුන්ගෙන් මිදෙනවා. සක්කාය දිට්ඨි ආදී කෙලෙසුන්ගෙන් ටිකෙන් ටික මිදෙනවා. උපරිම ලෙස අවිද්‍යාවෙන් ටිකෙන් ටික හිත මිදෙල යනවා. විමුක්තස්මින් විමුක්තමිති ඥානං හොති. මිදුණු තරමට ඒ මිදුණු ප්‍රමාණයේ ස්වභාවය තමන් දන්නවා. දිනෙන් දින තමන්ටම තමන්ව පරික්ෂා කරගන්න පුළුවන්, චෙක් කරන්න පුළුවන්. දැන් කොච්චර දුරට රාගය අඩු වෙනවද? ලෝභය අඩු වෙනවද? බැඳීම් අඩු වෙනවද? කොච්චර දුරට දැන් තිමි චමනාපකම් අඩු වෙනවද? කොච්චර තිමිච්ච ඊර්ෂ්‍යා, පලිගැනීම්, මාන්නය මේව අඩු වෙනවද? එන්න තමන්ටම තමන් ගැන චෙක් කරගන්න පුළුවන්. වෙන කාගේවත් පිටස්සරායක රෙකමෙන්ඩේෂන් තමන්ට අවශ්‍ය නැහැ. තමන්ගේ එන්නෙනම අභ්‍යන්තරයේ තමන්ට නිවන ගතිය තමන්ටම පේනවා. ඒ පේන්න අපි නිවැරදි අය කියලා ඔප්පු කරන්න යන අවස්ථාවක් නැහැ. වෙන දැඩැඹිට කටිය නිවැරදි කරන්න මං වැරද්දක් කරේ නැහැ කියලා කීයක පස්සෙන් යනෝනේ. දැන් එහෙම අවශ්‍ය නැහැ. තමන් දන්නවා තමා සම්මා දිට්ඨිය පෙරට කොටගත්තෝ මේ නිවැරදි ජීවන ප්‍රතිපදාවක තමන් ඉන්නේ. තමන්ගේ ආත්ම විශ්වාසය තමන්ට තියෙනවා. තමන්ගේ හදේ සාක්ෂියට එකඟව තමන් මේ දේ කරනවා. අවශ්‍ය තැනක් ආවොත් නිවැරදි දෙයක් කියන්න ඕන නම් කියනවා. නැත්තම් තමන් ඊට වඩා ලොකු දහමක තමා ආලෝකය ලැබෙමින් මේ ඉන්නේ. ඔහුට හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගරත්නය ඔහුට සදා නොනිවෙන ප්‍රදීපාලෝකයන් මැණික් ප්‍රදීපයන් බවට පත් වෙනවා. ඔහු කොතන ගියත් ඔහුට බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ ඔහු බලාපොරොත්තු ඔහුට ඒ ආරක්ෂාව තියෙනවා. ධර්මයේ ඔහුට පිළිසරණක්. ඔහුට සංඝරත්නයේ ආර්ය මහා සංඝරත්නය මේ තෙරුවන තමයි ඔහුට නිදිවතාම වැඩිපුරම මතක් වෙන්නේ. ඔහු තනියම හිටියත් ඔහුට පාළුවක් බියක් සැකක් නැහැ. ඔහු නිසකවම අපරාජිත පුද්ගලයෙකු ලෙස කාලය ගත කරනවා. ඉතින් මෙන්න මේ මාර්ගයේ උපරිමය තමයි කියන්නේ අනිමිත්ත ශුන්‍යත අපහනිත කියලා. මේ කිසිම තැනක හිත බැසගන්නේ නැහැ. යමක් පිළිබඳව නුවණින් දකිනවා නම් ඒ දකින මනසක් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියන එක ඇහු දකින්න. ශුන්‍යත කිසිම දෙයක් හරයක් වශයෙන් ගන්නෑ. ශුන්‍යතෝ ලෝකං අවේක්ඛසු මේ ලෝකෙම හිස් දෙයක් කියලා දකිනවා. ඇයි එහෙම දකින්නේ? මේ අවබෝධය ලබනකොට මේ නිරුද්ධ වෙච්ච ලෝකිකය තමයි මේ මනසින් දකින්නේ කියලා දකිනවා. මුළු ලෝකයම හිස් ගමක් විදිහට දකින්නේ. අප්පණීත කිසිම දෙයක් ප්‍රණිදි වශයෙන් සාර වශයෙන් හොගන්නේ. ඔය මක් ගන්නව නම් ගන්න ධර්මය. ඒ ධර්මයත් ඔහු නිතරණත්තයනෝ ගහනත්තාය. ඔහු කර තියාගෙන යන දෙයක් නෙවෙයි. ඔහු ධර්මයේ මේ අහන්නේ පාඩම් කරන්න නෙවෙයි. ඔහු මේ ධර්මය ගන්නේ ධම්මෝසද සමන්නත්ති ඒතම් පිපත බික්කෝ කිව්වා වගේ මේ ධර්ම නැමැති ඖෂධය පානය කරන්න ගන්න මේක. අඩු ගානේ බෙහෙත් බෝතලේ බෑග් එකවත් දාන්න යන්නේ නෙමෙයි මේ ගන්නේ. ගන්නේ සම්පූර්ණම ඖෂධය පානය කරන්න. සම්මාදිටිය පානය කළා. අරසිය මාර්ගයේ ගමන් කරමින් සතර සතිපට්ඨානය තුල මේ හැම දෙයක්ම තමන් තබන හැම පියවරක්ම තමා ධර්මයේ කැඩපතක් බවට පත් වෙනවා. ධර්මයත් ඔබත් දෙන්නේක් නෙවෙයි තනි පුද්ගලෙක් බවට පත් වෙනවා. අපේ ජීවිතයේම දහම් කැඩපතක් බවට පත් වෙනවා. එදාට අපිට මේ අපි ඉගෙනගත්තු දේවල් අපිට බරක් නෑ එදාට. ඔබ ඩ්‍රයිවිං ඉගෙන ගත්තා කියලා බරක්ද? අනේ මගේ මේ අත ටිකක් දැන් බරයි ඩ්‍රයිවිං ලයිසන් ගත්තට පස්සේ කියලා. පින්නතුනි ඒක තමන්ගේ ස්කිල් එකක්. ඒ වගේ තමයි මේ ධර්මය කියන එක. තනිකරම තමන්ගේ හුස්ම ගැනීම ඉඳන් ඔබ තබන පියවරක් පාසාම මේ හැම දෙයක්ම ඔබ දහමෙහි කොටස් කරවන් බවට පත් වෙනවා. එදාට ඔබ තබන හැම පියවරක්ම මේ මහ පොළොවට තියෙන ආශිර්වාදයක් බවට පත් වෙනවා. එදාට ඔබේ ගමන අපි සාමාන්‍යයෙන් කියන්නේ අපි මේ මල් පාවඩුඩෙන් ආපු ගමනක් නෙවෙයි කියලා කියනවනේ නේ. එහෙම කියන අවශ්‍ය නැහැ පිනොතුනි. මල් පාවඩ වලින් ආපු ගමනක් නෙවෙයි කියන්න ඕනේ අපි. අපිට මල් පාවඩ බුදුහාඳුර එළලා තියෙන යන්නේ. අපි දුක් විඳින්මින් යා යුතු ගමනක් නෙවෙයි මේක. අපි විඳින තියෙන සියලුම දුක් ටික අපි වෙනුවෙන් බුදුහාඳුර විඳලා තියෙන. අපිට මල් පාවඩ එළලා තියෙන මේ ගමන යන්නේ. සම්මා දිට්ඨිය ඔස්සේ යන මේ ආරසිනික මාර්ගය නැත්නම් දසාංගිය යුක්ත මේ මාර්ගයේ නැවති පාවඩ එළලා අපිට තියෙන. ඇයි අපි මෙච්චර මේ ලස්සන පාවඩියක් තිබිද්දි වෙන අතුරු මාර්ග වලින් කැලෑ වලින් කටු ගොහොල් වල අපි යන්නේ ඇයි? අපිට ලස්සනට යන්න උජකෝ නාමසෝ මග්ගෝ අභයනාම සාදිසා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. මේ ඍජු මාර්ගයත් නිර්භය මාර්ගයක් මම ඔබට පනවලා තියෙනවා. මේ මාර්ගය යන්න. අසංවරව කායික වාචික අසංවරයෙන් අධැහැමි ක්‍රියාමාර්ග වලින් ඒව කරන්න අවශ්‍ය නැහැ අපට. දැහැමි මාර්ගයෙන් ලස්සනට යන්න පුළුවන් පිවිතුරු ලස්සන නිවහල් නිර්භය මාර්ගයක් බුදුහාමුදුරුවෝ අපට පනවලා තියෙනවා. ඉතින් මේ මාර්ගය යන්නට අපි උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ප්‍රශ්න මහන තියෙද? එතෙන්ද අපිට ඒක ඇප්ලයි කරලා පටිච්චසමුප්පාදයේ ඊගා භවය ඉදිරියට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අවිද්‍යා පත්‍ය සංඛාර කියන තැනට අනිත්‍යතාවය අපිට උපුම් කරන්න. පටිච්චසමුප්පාදයේ විග්‍රහ කීපයක් දැක්වෙනවා. දැන් අවිද්‍යා සංඛාර තෘෂ්ණා උපාදාන ඒ කරුණු අතීත හේතු විදිහට ගන්නවා. ඊළඟට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා වර්තමාන ප්‍රතිඵල විදියට ගන්නවා. ඊට පස්සේ ආයේ වර්තමාන හේතු හදාගෙන අනාගත ඵලවලට යනවා. එහෙම විග්‍රහය පටිච්චසමුප්පාදේ දැක්වෙනවා. නමුත් සාමාන්‍ය විදියට ගත්තොතින් පටිච්චසමුප්පාදේ එක චිත්තක්ෂණයක එක මොහොතක විග්‍රහයක් ගත්තොතින් අපේ මේ වෙලාවේ අවිද්‍යාවෙන් හිටියොත් ඒ අවිද්‍යාවෙන් ඉන්න මොහොතේ තියෙන ඔක්කොම ටික සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස ඔක්කොම ටික අවිද්‍යා සාග තමයි. ඒ ඔක්කොම ජරා මරණ කරා යන ගමන. ඒක තමයි සාමාන්‍ය විග්‍රහය. එතකොට මේ අවිද්‍යා අපත්‍ය සංඛාරා කියන එකෙන් පටන් ගන්න ඒ කරුණ වලදී මැදදී දැන් විඥානේ දැන් වේදනා වේදනා පැත්තෙන් මං තණ්හා වෙන්න තියෙනවා කියලා එතනින් නවත්සන්න බෑ ඒක. ඒ අවිද්‍යාවෙන් පටන් ගත්තනම් අවසන් වෙන්නේ ජරා මරණ වලින්මයි. එතකොට අපි මොකද කරන්න ඕනේ? එහෙනම් අපි උපරිම ලෙස සිහිය නෝන පාවිච්චි කරන්නට ඕන. දකින හැම දෙයක් පාසාම මේක නිරුද්ධ වෙච්ච දෙයක් කියලා අනිත්‍ය දකිනවා. අනිත්‍ය දකිනවත් එක්කම ඇතිවන්නේ ඊට පස්සේ විඥාපත්‍ය සංඛාරා ඇති වෙනවා. ඒ සංස්කාර මොනවද? අර පටිසම්පාදේ තියෙන සංස්කාර නෙවෙයි, මේ කුසලාභි සංඛාර, අර කලුත් නොවන සුදුත් නොවන සංස්කාර. එතකොට හටගන්න විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා ටික ඒ ඔක්කොම යන්නේ විද්‍යාසහගතව. එතකොට යන්නේ දුක නිදහස් වීම පැත්තෙන් පරිසෝතගාමී පිළිවදවට යන්නේ. සංසාර චක්‍රයෙන් ටිකෙන් ටික එළියට යන මාවතයි යන්නේ. අන්න ඒ පුහුණු කරන වාරිය ටිකෙන් ටික වැඩි කිරීම තමයි තියෙන්නේ අපිට. එතකොට වේදනාවක් ඇති වෙනකොට ඒ වේදනාව අපි නුවණින් දකින්නට ඕන. මේ වේදනාව ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නිරෝධ වෙමින් නිරෝධ වෙන වේදනාවක් මේ තියෙන කියලා දකින්න ඕන. ඒ දකින මොහොතක් පාසාම අපි අර ගමනේ ටිකෙන් සාමාන්‍ය විවහාර ක්‍රමයට අනුව අපි ගියත් අපි නැවත මේ පරිසම්පදෙන් නික්මෙන මාර්ගයක අපි ඉන්නේ. ඒ වේදනාව නිසා අපට තෘෂ්ණා දෝෂය හටගන්නේ. ඒ නිසා වේදනාවක් හටගත්තා සිතුවිල්ලක් පහළ වුණත් කායික වේදනාවක් දැනුණත් ඒ හැම දෙයකම අපට මේ හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන දෙයක් කියලා දකින නුවණ අපි තියාගන්න ඕන. ඒ සඳහා කරන්න තියෙන්නේ ඒක ඇති වෙන මොහොත වෙනකන් ඉන්න එක නෙවෙයි. අපි විවේකේ අරගෙන අනිත් හැම වෙලාවෙම අපි කරන්න ඕන මගේ මේ ජීවිතය කියන්නේ මේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයක් නේද කියලා හැම වෙලාවෙම රූප වේදනාදී ස්කන්ධ පංචකය හට ගන්නවා නිරුද්ධ වෙනවා හට ගන්නවා නිරුද්ධ වෙනවා හට ගන්නවා නිරුද්ධ වෙනවා කියලා දකින්න. ඒක පුහුණු කර කර ඉන්න කෙනාට තමයි මේක දැක්කත් ඉතින්ම මේකත් ස්කන්ධ පංචක මේ නිරුද්ධ වුණා. තේකක් බොනකොට තේරෙන්නේ එතකොටයි. එතකොට අර කපි සිහි කිරීම කොහොමද අර හැම වෙලාවෙම විදර්ශනායෙන් බල බල ඉන්න එක? ඒක තමයි අපේ ප්‍රැක්ටිස් එක. ඒ ප්‍රැක්ටිස් එක ඇප්ලයි කරන වෙලාව තමයි මේක. ඒ සඳහා අපි උපරිම වශයෙන් සිහින් ඉන්නවා. එතකොට අර ප්‍රැක්ටිස් කරන එකට කියන්නේ හරියට ආයුධ මෝහක් කරන වගේ කියලා. විදර්ශනා වඩන එක ආයුධ මෝහක් කිරීම. ඒ මෝහක් කරපු ආයුධයෙන් ආයුධය යුද්ධයට පාවිච්චි කරන එක තමයි මේක පිළිබඳව ඇලීමක් ගැටීමක් ඇති වෙන අස්තාරේ ඒක පාවිච්චි කරන විදිහ. මොකද පාවිච්චි කරන්නේ මේ ලබන දේත් අර ස්කන්ධ පංචකයම දෙයක් නේද? ඒකම නේද මෙතනත් කියලා දකිනවා. එතකොට හට ගන්නවා නම් යම්කිසි වේදනාවක්, ඒ වේදනාව Taman දන්නවා. එතකොට කයේ මේ තැනට අතට පහට ඇති වෙච්ච වේදනාවක් නෙවෙයි, මේ ස්පර්ශය නිසා හටගත් වේදනාවක් කියලා දකිනවා. ඔහු අර හේතුවේ මුලටම යෝනිසෝ මනසිකාරයටම හිත ඔහු යොමු කරලා අවබෝධයෙන් ඉන්නවා. හොඳයි පින්වත්නි, අපට කාලයත් ඉක්මුණා. අද අපි සාකච්ඡා කළේ අංගුත්තර නිකායේහි දසක නිපාතයේ තියෙන බීජ සූත්‍රය. ඉතින් සම්මාදිටියෙන්, කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් සම්මාදිටිය අපේ ජීවිතේට ලැබෙනකොට සම්මා සංකප්පාදී අංගට යුත් අරසිංහ මාර්ගයේ සම්පූර්ණ වෙලා දසාංගයේ සමන්නාගත වරහ කියපු විදිහට සම්මා ඥාන සම්මා විමුක්ති කරාම යන විදිහට අපට මාර්ගයක් බුදුරජාණන් වහන්සේ පෙන්නපු ආකාරය මේ සඳහන් කළේ. මේ මාර්ගය අපි ඉන්නවා නම් අපි කතා කරන දේවල්, අපි කරන දේවල්, අපි හිතන දේවල් නිවැරදි දේවල්, ඒ නිවැරදි දේවලින් කරන දේ යහපත් දෙයක් වෙනවා. ඒ ප්‍රාර්ථනා, ඒ සත් ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවා. ඒව දැහැමි යහපත් ප්‍රතිඵල ගෙන දෙන දේවල් බවට පත් වෙනවා. එතුණින් අපට මේ ජීවිතේම සාන්දෘෂ්ටික වශයෙන් ජීවිතයේ ප්‍රතිඵල අපට බලන්න පුළුවන්. ධර්මයේ සාන්දෘෂ්ටික බව අකාලික බලන්නට මේ දහම් මඟ අපිට ප්‍රයෝගික කරගන්නට පුළුවන්. ඉතින් ඒ සඳහා අපට ශක්තිය, ධෛර්ය, වාසනාව සැලසේවා. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්ම වල බලයෙන් අපනමින් මියගිය ඥාතිහුද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. සාදු කියලා. සාදු, සාදු, සාදු. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් දෙවියනොත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාම සම්බුද්ධ ශාසනයත් ලෝකයක් ආරක්ෂා කර දෙත්වා. ලෝක පුරා මේ පැතිරිමින් තියෙන වසංගත රෝග තත්ත්වය දුරු කරලන්නට දෙවියන්ට කර හැකි යම් කිසි උපකාරයක් වෙත්නම් මේ මනුස්ස වර්ගයා වෙත සිදු කර දෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපේ දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්ම වල බලයෙන් ඔබ අප හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. සසර ජීවිතස් සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නින්භයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.